හයි බංගෙලා ටෙක් කතා 130 නමේට හැමෝම සාදරයෙන් පිළිගන්න. මම කාලිංග ලිප්සිං කැක් කවුල් වගේ අපි අයිබෝන් නිකන් අර අමුතු හැඩ සයිස්සයක් කළා වගේද? ඔව් නේද? මොකක් කරේ වල කැමරා ටික ළඟයි වගේ නේද? කැමරා ටික ළඟයි අපි ඒක උපුල් ඉන්නවනේ ස්කයිප් වල. චම්ලි ඉන්න වෙනදා වගේ අපිට සපෝට් කරන්න වීඩියෝ ස්විච් කරන්න ටික ඒ වගේ චැට් රූම් එකේ ඇත් ඉන්නවදනේ. මේ එහෙනම් ඉතින් හද කෙලිම ප්‍රශ්න වලට යනවා. මට හිතාගන්න බෑ පෙනික හැඩ වෙනස් වෙලාද ලිප්සින් කවුල් වෙලාද? ලිප්සින් කවුල් ලිප්සින් කවුල් තියෙනවනේ. මොකක් හරි අද මට පේන්නේ අර අර අලුත් අපේ රෙකෝඩින් මහත්තයාගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ නේද? මේ ප්‍රීවියු එක ඔෆ් කරන්න දැනක් තියෙනවා. ඒකක් නෑ වගේ. කවන්නේ. හැමදාම විදිහ හැම මොකක් කරන්නේ ගිය සතියේ මේ වගේම අදත් තියෙන උපුල්. ඉතින් මොකෝ මේ උපුල්ට එච්ච කර දැබ්බ කතා කරලේ මොකෝ ඉස්සෙල්ලම මොකද උපුල් උනේ? පරිපලේ දුවන්න ගිහිල්ලා පොඩක් වැටලා මේ පොඩ ඇකලේ ගීත තියෙන දැන් සතියක් ඉතර. ඒක කවුරු හරි පස්සෙන් එළවගෙන ආවා ඒ වගේ දෙයක් උන්නේ නැන්නේ. නෑ නෑ. නියුකාරය විතර බෙල් කරපුවා මේ හත් සුදු දිවපාර පොඩි යකර දැන් දැක් උනා. උපුල් ඉන්නවා. උපුල්ලද කීවල අපේ විඩියෝ සීචරකට උපුල්ල අලලා චම්ලි චම්ලි මේක ඕම නායම කරපු එකක්. උපුල් කොයි හරි දින්න කියන්න මේ හරිද? උපුල් මෙත මේ හරි ඇත්ත. උපුල් මේක මෙතන ඉන්න උපුල් නියම කාලිංග යලයක් කර අටක් ගාල චම්ලි ගොඩ දැම්මොත් හරි ආයි ගොඩ දාන්න මේක හරි නැද්ද? මෙතන උපුල් මේකක් අත උපුල් නැද්ද? ස්ටක් වෙනවා. උපුල් නේ මෙතන තියෙන. එහාම ආයෙකට හරි ඔය ඉන්නේ උපුල්. ඔන්න උපුල් ආවා. ඒක ASCII විදිහකුත් ගියා. හරි හරි. ඒ ඉන්න චම්ලිය උනට ගොඩ දාගන්න කොහොමද? කවන්න මේ අද මට වෙන්නේ වීඩියෝ රෙකෝඩින් එකේ තමයි බුද්ධික මේ ප්‍රශ්නේට හේතුව. ඔව්. මැක් එකෙත් නිකන් කවදාකවත් ඇහෙන්නෙච්ච නැති සද්දයක් ඇහෙනව නේද? මේ වැඩේ අවුල් වෙනවද දන්නේ නැහැ. බලමු මේ මොනවද ඔඩියෝ එක හරි ඉතුරු වෙනවද? ඔව් ඔඩියෝ එක හරි ඉතුරු වෙනවා. ගිය සතියේත් වීඩියෝ දෙමුන්නේ මේ මපේ නිකන් අර ඔළුවට නිකන් පොල්ලකින් ගහලා සමාන සේවාවක් ලැබෙන එක තමයි ඉතින් අදාහ හිතාගන්න බැරි. මේ මොනවද බුද්ධික මේ දවස්වල නිවුස්? නිවුස් කියන්නේ අලුත් ගැජට් බලනවා නම් මේ Nokia Windows Phone 8 නේ phone දෙකක් අලුතෙන් රිලීස් කරානේ. යෝ Lumia series එකේ. ඔව්. මේවා අර මේ දැකපු විශේෂත්වයක් තමයි බුද්ධික මේ හැම Nokia phone එක Nokia අර පොඩ්ඩක් අර නිකන් ලස්සන කරන්න උත්සාහ කරන phone නිකන් අර දැන් accessories උනත් අර දැකලා ඇති බුද්ධික නේදස TV එක add කරන TV වලනේ බුද්ධික. මේ නිකන් ඒගොල්ලන්ගේ නිල් පාට රතු පාට headset ඒවා නිකන් අමුතු header වලට හදලා මේ මාකටිං කරන්න උත්සාහ ගන්නවානේ. ඉතින් බුද්ධික මේ ඔය වගේ මේගොල්ලෝ අලුත් දෙයක් කරන්න දින ඒක අලුත් දෙයක් නේ. ෆෝන් එකේ අර බෑක් එකේ ගොල්ලන්ගේ එක එක කැමති එකක් මේ දාන්න පුළුවන් බුද්ධික. ඒ කියන්නේ පාට මේ පිටිපස්ස මාරු කරන Lumia series එකේ. ඔව්. ඒක බෑක් එකක් තියෙනවා වයර්ලස් චාර්ජින්. ඔව්. වයර්ලස් චාර්ජින් කියලා කිව්වම මේ ඇත්තටම චාර්ජර් එකක් ෆෝන් එකට ගහන්නේ නැතුව මේ නිකම් මැට් එකක් වගේ උඩ තිබ්බම චාර්ජ් වෙනවා. ඒකත් එක එක විදිහට තියෙන නේද? ඒ චාර්ජින් ඩොක් එක කියන්න බෑ ඒකට නේ. මේ ඒ චාර්ජර් එක වයර්ලස් චාර්ජර් එකත් එක එක මේ විදිහට හදලා තිබුණා නිකන්. මේ කොට්ට වගේ හදලා තිබුණා. ඒ වගේ වනේ. ඔව්. ඉතින් ඔහොම කතා කරන් දැන් ගොඩක් අය හිතනවා ඇති කොහොමද මේක වැඩ කරන්නේ? මාර වැඩක් නෙමේ වයර්ලස්. එතකොට කරන්ට් එකක් ගෙදරට දෙන්න පුළන්නේ කියලා නේද? හැබැයි මේ වයර්ලස් චාර්ජින් කෝඩ මේ චාර්ජින් එකක් තිබ්බ පළියට ගේ ඇතුළේ ඕන තැනක ඉඳන් චාර්ජ් වෙන්නේ නැහැ. ඒක අර පොඩි මැට් එකක් වගේ එකක් උඩින් තිබ්බාම ඒක හරහා තමයි ඇත්තටම මේ චාර්ජ් වෙන්නේ. මම දැන් වීඩියෝ පේනවා. මම මේ වීඩියෝ එක පේනවාද කියලා බලුවා. මේ කවන්නේ. ඉතින් කතන්දරේ ලේසිය ගොත් එහෙම දැන් ඉතින් කට්ටිය කියනවා අපි මේ විස්තරාත්මකව කියන්නේ කියලා මේ වගේ දේවල් කිව්වහම බුද්ධික. ඉතින් චාර්ජර් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා මුලින්ම කතා කරද්දී වයර්ලස් චාර්ජර් මම හිතා උපුල්ටත් මේක ගැන කතා කරන්න පුළුවන් නේද උපුල්? ඔව්. ඉතින් මේ ගොඩක් අපේ උපුල් මයික් මයික් මයික් මයික් මයික් එනවාටද නැත්තං සරසර සද්ද සරසර සද්ද දැන් ආයි කතා දැන් තේරුම් ගන්න දේශීම දේ තමයි ට්‍රාන්ස්ෆෝමරය වැඩ කරන හැටි ගැන හිතුවත් මං හිතන්නේ එකෙන් ඔය වයර්ලස් චාර්ජින් වෙන්නේ කොහොමද කියලා ටිකක් තේරුම් ගන්න පුළුවන් ට්‍රාන්ස්ෆෝමර් ගැන පොඩ්ඩක් දන්න ඇයි ට්‍රාන්ස්ෆෝමරේ ආයි ආයි ආයි අම්මේ හපෝයි හලෝ මොකද්ද උපුල් වෙන්නේ හරිනේ කොමරි උපුල් අපි සම්බන්ධව තියෙනවද ඔව් දැන් හරි උපුල් දැන් කතා කරමු ඉස්සෙල්ලා එකතු වුණා සද්ද නෝ උපුල්ගේ හරි මේ ඉතින් සාමාන්‍යයෙන් අර අපි ට්‍රාන්ස්ෆෝමර් එකේ නෝගේ එකේ අපි ප්‍රාථමික සහ ද්විතීයික දඟර ගත්තත් ඕකෙන් ඇත්තටම මේ වයර් එකකින් සම්බන්ධ නැහැ නේ මේ දඟර දෙක ඕක එක ළඟ ළඟට තියෙන එක විස්ලයි කරන්නේ ඒ වුණාට විදු චුම්බක තත්ත්ව දැන් නීතිත් අපතේ වැඩි විදු චුම්බක ප්‍රේරණය හන්දා ප්‍රාථමික දගරෙන් දීතික දගරයට කරන්ට් එකක් යනවා ඉතින් ඕක ඒ හැරෙනකොට කිසිම වයර් වලින් සම්බන්ධයක් නැහැ ප්‍රාථමික දීතික දගරත් ඔන්න ඒ වගේ දෙයක් තමයි මේ වයර්ලස් චාර්ජින් වලත් සංකල්ප විදියට පාවිච්චි වෙන්නේ අපිට පුළුවන් එක පැත්තකින්ද අනිත් පැත්තකට විදුලිය අරන් යන්න පුළුවන් කිසිම වයර් එකක් නැතුව විදුලි චුම්බක ප්‍රේරණය කියන දේ පාවිච්චි කරලා. ඉතින් ඇත්ලටින් සිද්ධාන්තමය පැත්ත ගත්තොත් නම් ඉතින් ඒ වගේ නෑ තමයි කොහොම සිද්ධ වෙන්නේ නේද? ඔව්. සරලව ඉතින් කතන්දරේ කතා කරොත් එහෙම ගොඩක් අයද දැන් මේ ට්‍රාන්ස්ෆෝමර් ගමද ඊට පස්සේ ට්‍රාන්ස්ෆෝමර් වැඩ කරන්න කොහොමද කියලා දෙන්නේ නෝ වගේ ලොකු ප්‍රශ්නයක් එනවා නේද පුදු. සරලව කිව්වොත් එහෙම මැට් එකේ දඟරයක් තියෙනවා. ඔතල ඔතල දඟරයක් තියෙනවා. ඊට පස්සේ ෆෝන් එකේ පිටිපස්සෙත් එහෙම දඟරයක් තියෙනවා. එතකොට ඇත්තටම අපි මම හිතන්නේ ඉස්කෝලේ යන කාලේ පොඩි කාලේ මේ බුද්ධිගෝයි චුම්බකයක් හදන හැටි එහෙම ඉගෙන ගත්තා නේද? ඔව්. ඔව් යකඩණයකට කම්බියක් ඔතල ඔතල ඔතල ඒකට විදුලියක් දුන්නාම මේ එක චුම්බක වෙනවා. ඒ කියන්නේ මේ මැග්නට් එකක් වෙනවා. ඉතින් ඊට පස්සේ සරල අපි දැකලා දැන් ටිකක් ඉලෙක්ට්‍රොනික ගැන ඒ වගේ වැඩ කරපුවා නම් දන්නව බුද්ධික මේ අපිට පොඩි මෝටර තියෙන බුද්ධික ඔය පොඩි මෝටරයක් කරා මෙහෙම අතින් කැරකුවොත් එහෙම මේ මෝටරේ අග්‍ර දෙකට LED එකක් වගේ හයි කරොත් එහෙම මේ LED එක පත්තු වෙනවා මේකට හේතුව තමයි මේ සරල ජෙනරේටර් එකක් සරල ජෙනරේටර් එකක් කියලා කියන්නේ විද්‍යුත් උත්පාදකය සරල එකක් ඕනම දඟරෙක් දඟරයක් ඔතලා තියෙන එකක් ඇතුළත චුම්බකයක් මේ කැරකුණොත් කැරගීමෙන් ඇත්තටම මේ චුම්බකයේ අපි දන්නවා නෝත් සවුත් කියලා දෙකක් තියෙනවානේ අග්‍ර දෙකක් තියෙනවා මේ දෙක මාරුවෙන් මාරුවට කරගෙනකොට අර දඟලේ දඟරය තුළ මේ විදුලියක් ජනනය වෙනවා ඒ කියන්නේ නිපද වෙනවා ඉතින් දැන් මේක කොහොමද මේ චාර්ජින් මැට් වලට කරේ කියලා කිව්වොත් එහෙම ඇත්තටම චාර්ජින් මැට් එකෙත් ඇත්තටම වෙන්නේ චුම්බකයක් ඇති කරන්න පුළුවන් කියලා මම කලින් කියන අර යකඩයක් උඩින් කම්බියක් ඇතුවොත් එහෙම මේ කම්බියේ යකඩය චුම්බක වෙනවා වගේම එතකොට මැට් එකේ තියෙන චුම්බකයක් ඒ කියන්නේ ඇත්තටම මැග්නට් එකක් ඒක මැග්නට් එකක් වට අර නිකන් අපිට මැග්නට් කෑල්ලක් නෙමෙයි ඒක ෆීල්ඩ් එකක් ඔව් විදුලියෙන් වැඩ කරන මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙන්නේ ඉතින් එතකොට මේ ෆෝන් එක පිටිපස්සේ තියෙන්නේ අර චුම්බක ක්ෂේත්‍රය නිසා විදුලිය ජනල වෙලා ඒ කම්බිය හරහා එන එකෙන් ෆෝන් එක චාර්ජ් කරනවා. ඉතින් ඇත්තටම අපි නිකන් බැටරි කෑල්ලක් අරගෙන එහෙම චුම්බකයට මෙහෙම අල්ලන් හිටියට එහා පැත්තේ ජනනයක් වෙන්නේ නැහැ. හැමතිස්සෙම මේක අර චලනය වෙන එකනේ. AC කරන්ට් එකක් එන්න ඕනේ මේ වගේ දෙපැත්තකට විදුලිය මේව කරන. හැබැයි ඉතින් මෙතන උපුල් පොඩි ලොස් එකක් එහෙම තියෙනව නේද විදුලියේ? ස්ටැප් තියෙන හැබැයි හරියට කරා 99 ක වගේ ලෙවල් එකට ඒක ගෙන්න ගන්න පුළුවන් කොහොමද දන්නේ ඔය කොන්ට්‍රෝලර්ස් දැන් තාක්ෂණික නෝ නමුත් තා හොඳ efficiency එකට යන්න පුළුවන් කවදාද මේ තියෙන්නේ සිස්ටම් එකේ යන්න බෑ සාමාන්‍ය සිස්ටම් එක මේ ඔය RFID වල පාවිච්චි වෙන්නෙත් ඔය සමානම මූලධර්මයක් තමයි ඒකේ මේ device එකට power ගන්න නේද RFID කියලා කිව්වොත් එහෙම දැන් අපිට හැමදෙසම මේ ගොඩක් වෙලා චෝදනා තියෙන හැම දෙයක් ගැනම පැහැදිලිව කියන්නේ කියලා මාක් කරගා කියලා ඒක ඉතින් දන්නේ නැති කෙනෙක්ට තේරෙන්නේ නැහැ කියලා. ඔව් RFID කියලා කියන්නේ radio frequency identification කියන එකක්. දැන් සමහරවිට දැකලා තියෝ මේ සමර්ථංගල් දොරක් අරගෙන යන කාඩ් එකක් අල්ලගෙන එනවා. ඒ කියන්නේ ඇත්තනවර මෙහෙම කළා මෙහෙම අදින කාඩ් එක නෙවෙයි නිකන් ළඟින් ගෙනිච්චත් ඇති. ඊළඟට ඇති හොරෙන් බඩු උස්සලා එහෙම තියනනම් ඔය කඩවලින් දන්නව ඇති මේ බඩු අරගෙන එළියට එනකොට එළාම් වදිනවා. එතකොට දැන් කට්ටිය හිතන ඇති කොහොමද යකෝ දන්නේ මම බඩු මේක අරන් ගියා කියලා. ඇත්තටම ඔය ඇත්තර RFID පොඩි ටැග් එකක් තිනවා මේ මේවා හරීම මිල අවමයි. මේවැත් වෙන්නේ විද්‍යුත් චුම්බක ශ්‍රේෂ්ඨයක් ළඟට ආවම මේවෙන් යම් කිසි සංකේත පරසක ගොඩක් වෙලට 125 GHz වගේ තමයි ගොඩක් වෙලට පාවිච්චි වෙන්නේ. ඒ ෆ්‍රීකවන්සි එකෙන් සිග්නල් එකක් යවනවා. ඒ කාඩ් එකේ ID එකක් ඇත්තටම යන්නේ. ඒක අඳුරා ගන්න පුළුවන් එකක්. ඕකෙම ඇඩ්වාන්ස් ලෙවල් එකක් තමයි මේ NFC near field communication එහෙම කියලා. දැන් ඔය ෆෝන් එහෙම ගත්තාම NFC කියලා තියෙන්නේ ඒක තමයි. ඉතින් ඕවා ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ දොරවල් අරින තැන් වල ඒ වගේ දේවල් වලට තමයි RFID වගේව පාවිච්චි කරන්නේ නේද බුද්ධික. තවත් security කරන කට්ටිය පාවිච්චි කරන බුද්ධික. security guard ගාව තියෙන පොඩි device එකක් බුද්ධික. මේ මිනිහ හරියට වැඩේ කරනවද කියලා බලන්න අපි building එකේ key point වල high කරලා තියෙන බුද්ධික බිත්තියේ පොඩි tag එකක්. මෙයා කරන්න ඕනේ දැන් දැන් අපි හිතමු දැන් මේකලන්ට කියලා තිනවනා රෑ 9ට මේ මේ පොයින්ට් එකට එන්න ඕනේ කියලා. එයා රීඩර් එක අරන් ගිහලා පොයින්ට් එකේ අල්ලලා එන්න ඕනේ. අල්ලලාම මේක රෙකෝඩ් වෙනවා. එතකොට කවදා හරි බලන්න පුළුවන් මෙයා ඇත්තටම මේ මෙතෙන්ට ආයේ කොයි වෙලාවේද මේක මෙතන බැලුවද ඒ ටික වගේ බලන්න ඔයගේ ක්‍රමයක් තියෙනවා. ඒක මේ ඔය වයර්ලස් චාර්ජින් ගැන කතා කරොත් මේ ඔය මැනුෆැක්චරර් මම හිතන්නේ මුලම සැරේ නේද කාලින්ක ප්‍රධාන වෙලේ මේ නිෂ්පාදකී ඔව් ඇත්තටම ෆෝන් එකකට දාලා යුවේ තර්ඩ් පාටි ඒවා තිබ්බනේ බුද්ධි. ඒ කියන්නේ අපිට පවර් මැට් ඒ වගේ ප්‍රොඩක්ට් තිබුණා. දැන් ඒක ඒගොල්ලෝ තිබුණේ ඒගොල්ලෝ බැටරි එකක් තමයි මේ දවස්වල මේ විකුණන්නේ. එතකොට අපි ඒ බැටරි එක හයි කරගත්තාම අර බැක් කවර් එකත් එක්ක බැටරි එක ඒක හයි කරගත්තාම ඒ පවර් මැට් කියන ඒගොල්ලෝ ප්‍රොඩක්ට් එකත් එක්ක වැඩ කරනවා වයර්ලස් චාර්ජින් වලට. මේ පළවෙනි පාර තමයි මම හිතන විදිහට මේ ඔය නිෂ්පාදකෙක් එව්වේ කෙලින්ම. මේ නිෂ්පාදක කියන්නේ දුරකථන නිෂ්පාදකෙක්. ඔව්. නැත්නම් ඉතින් අර වාවේ කොහෙන්ද කියලා. ඊට පස්සේ chat එකේ පොඩ්ඩක් අහනවා මේ MP3 කියලා. MP3 කතාවක් කියමු නේද? ඔව් ඒකත් කියමු. ඇත්තටම මේ MP3 player එකේ ජයග්‍රහකයෝ කියන්නේ හිටියේ අද තමයි. නමුත් අපිට තාමත් මේ ඊමේල් ලැබෙනවා කට්ටියගේ. ඒක නිසා පොඩ්ඩක් බැලුවා ලබන සතියට කල් දාන්න. මේ අදවස වෙනකොටත් ඊමේල් ලැබුණා. ඉතින් අර අපි මුලදිත් කිව්වා මේ අපේ ගොඩක් ඒවා අහන්නේ කට්ටිය ඩවුන්ලෝඩ් කරන ගන්න කට්ටියම ඉන්නවනේ ලයිව් අහනවා වගේ නෙමෙයි. ඉතින් එතකොට සති දෙකක් තුනක් වගේත් යනවා සමහර වෙලාවට මේ ඇත්තටම හැමෝම අහන්න. ඒක ඉතින් අසාධාරණයකුත් වෙනවා එක අතකින්. අපි ඔය කලින් කරොත් මොකද පස්සේ අහන කෙනෙකුට. ඒකින්ද අපි ලබන සතියේ අනිවාර්යයෙන්ම කරමු නේද කලින්. ඔව් ලබන සතියේ කියන්නේ උන තාම chance එක තියෙනවා කට්ටියට. සමහර අය එපිසෝඩ් මිස් කරලා අහනින් 10යි දැන් ඉතින් කොහොමද MP3 player එක දිනා ගන්න කියලා. ක්‍රම දෙකයි. තමන් ඉන්න තැන කියන්නේ يعني ලංකාව ඇතුළත කොහෙද ඉන්නේ? අපි හිතමු ඉන්නේ යාපනයේ කියලා. මම හිතන්නේ දැනට වැඩිම දුරක් වෙන්නේම යාපනයේ කවුරුර යනවා නම් තමයි නේ බුද්ධික. ඔව්. ඒ කියන්නේ ඇත්තටම අපි එක MP3 player අන්නේ දෙන්නෙක්ට දෙනවා MP3 player. කොළඹ සිට වැඩිම දුරක ඉඳන් ටෙක් කතා ආනසන්න දෙන්නෙක්ට. ඊට අමතරව අපි තව දෙකක් දෙනවා ටෙක් කතා වලට හොඳම යෝජනා කරන දෙන්නෙක්ට නේද? ඉතින් ටෙක් කතා තව දියුණු කරන්න මොනවද කරන්න පුළුවන්? ඕගොල්ලන්ගේ අදහස් මොනවද? ඒ වගේ කියන දෙන්නෙක්ටත් MP3 player දෙකක් දෙනවා. ওই දෙකෙන් දෙකක් අපි දෙන්නේ බුද්ධිකයි මායි. අනිත් දෙක දෙන්නේ මල්ෂානු ඉසුරුයි නේද? ඇත්තටම මේ දෙන්නට එක්ක තහන දෙන්නේ. මේ දෙන්නට බොහොම ස්තුතියි. මේ දෙන්න අපි ගිය සත්‍ය වැඩසටහන account එක මේ පිටිලි ප්‍රේස් දෙයක් දෙනවා කියලා. මේ දෙන්නකෝ මේ දෙන්නගේ දෙකක් දෙන්නම් කියලා නේද? අපි හතර දෙනාටම දුන්නේ මේ එටිසලාඩ් එක. ඔව් ඒ ඇත්තටම මේ එටිසලාඩ් එකේ පොඩි බ්ලොගර්ස්ලට කියලා කියන්නත් බෑ මේ ටෙක්නොලොජි. ඔය මේ පොඩ්ඩක් පැතින 10-15 දෙනට එන්න කියලා පොඩි සාදයක් තියලා තිබ්බා. ඒගොල්ලන්ගේ අර ඩුවල් HSP මේ රිලීස් කරපු වෙලාවේ මේ එක ගැන කියලා දෙන්න කියලා. ඉතින් ඒ වෙලාව MP3 player එකක් හැමෝටම ලබා දුන්නා. ඉතින් ඒ MP3 player අපි තියාගන්නට බැලුවේ තවත් කෙනෙක්ට ප්‍රයෝජනයක් වශයෙන් දෙන්න කියලා. මොකද අපිට එහෙම එච්චරම අවස්ථාවක් නැති නිසා. chat එකයි බයිනම් බාලගිරි දවසේ කියලා. ඔව්. ඊට අමතරව තවත් ඉතින් පොඩි නිවුස් එකක් තියෙනවා. මේ මේවත් කියන්නේ හෙට බුද්ධිකගේ උපන්දිනේ. ඒ කියන්නේ මේක ලයිව් නැතුව ආනහයට නම් සෙනසුරාදා. ඉතින් බුද්ධිකට සුබ පැතුමට කමන්නේ. දැන් වයසට යන්න ගිහිල්ලා තියෙන්නේ. ගිය අවුරුද්දේ ගාලින්ග බේරුණා මේ. ඔකද ඔක්කොම Facebook වලින් එන බර්ත්ඩේ එක මේ පාර අයින් කළා. අමතක වෙලා ගියා කට්ටේ. ඔව්. එහෙමනම් මේ ප්‍රශ්නෙකට යනවද iPhone 5 ගැන කතා කරන්න? තව මේ කලින්ක මේ Amazon සමාගමෙන් අර කින්ඩල් අලුත් ඩිවයිස් එකක් හඳුන්වන ලැබුණා. ඒකත් කින්ඩල් 5HD නේද? ඒකත් ඒක ඇනවුස් කරානේ. ඒක අනිත් එක්කලින් අර මේ බයිට් එක. ඔව්. මේ බුක් රීඩර් එක. ඒක තමයි මම හිතන්නේ ගොඩක් ඔය පොත් කියවන අය කැමති වෙන්නේ. ඔව් ඇත්තටම මේ අපි ගිය පාරත් ඔය කින්ඩල් එකක් පෙන්නලා කිව්වේ මේ කින්ඩල් එක පොත් කියවනවා නම් බුද්ධික මේ ඇත්තටම මේ ඔය මේ කලර් ස්ක්‍රීන් තියෙන ඒ වගේ මේ iPad වගේ දේවල් මේ ඇත්තටම හරියන්නේ නැහැ. ඒක තමයි මේ පොතක් කියනකොට ඇහැරි දෙනවා ටිකක් වගේ ස්ක්‍රීන් වල අර ඊන්ක් ඩිස්ප්ලේ එකක් තියෙනවා නම් තමයි අනිවාර්යෙන් ඒක හොඳ බුක් රීඩර් එකක් වෙන්නේ පොත් කියවන්න නම්. මේ ඒකේ අර ගොඩක් කලවට තිබුණේ බෑග්ග්‍රවුන්ඩ් එක කළු පාටින්නේ. ඔව්. කලින් දැන් ඒගොල්ලෝ අර බෑක්ලිට් එකක් එක්ක තමයි මේ ඩිස්ප්ලේ එක දීලා තින්නේ. ඒගොල්ලෝ කියනවා මේ ඒක පේටන්ට් කරව ටෙක්නොලොජි එකක් කියලා ඒගොල්ලගේ. ඔව් ඒක ඊන්ක් වල බෑක්ලිට් එකක් තියෙන එක නේද බුද්ධි. ඔව්. හැබැයි මේ ඇත්තටම මේ අර මේ යම් කිසි පොඩි ආලෝකයක් තිබ්බත් බුද්ධික ඉස්සල්ලා මේ ඒගොල්ලන්ගේ ෆයර් කින්ඩල් එක වුණත් ඒකනේ බේසික් කින්ඩල් එක වුණත් හොඳට පෙවුණා. ඔව්. ඒ කියන්නේ ඇත්තම ඇත්තම බැලුවත් පත්‍ර පොලයක් වේන ගාන්ටම හොඳට වේනවා. ඉතින් දැන් අර ගොඩක් අය මම දැක්කා මේ ඔය ට්විටර් වල වෙනත් කතා කරලා තිනවා මේ මොකද දැන් තමයි ඇත්තටම පොතක් වගේ වේන්නේ කියලා. මොකද සුදු පාට එකේ නේ පොතක වුණත් අකුරුදී ඒ වගේ කියලා. ඉතින් ගොඩක් ජනප්‍රිය වෙයි කියලා හිතෙනවා මේ ඊබුක් රීඩර් එක. ඔව් ඊට අමතරව ඉතින් ටීවී බලන කට්ටියට මේ පොඩි නිවුස් එකක් තියෙනවා මේ LG සමාගමෙන් අඟල් 84ක ටීවී එකක් පුතුවා අඟල් 84ක් වට මේක HD ත් නෙමෙයි බුද්ධික 4K 4K කියලා කියන්නේ ඇත්තටම මේ HD වගේ 4 ගුණයක් රෙසලියුෂන් තියෙන ටීවී එකක් විකුණන්න හදනවා ඔක්තෝබර් ඉඳන් දෙනවලු මේ මිලියන ඩොලර් 20,000 දෙවියන්ගේ කන්ටෙන්ට් හදන එක තමයි වැඩි නේද? ඔව් දැනට මේ HD TV එක උනත් බලන්න දේවල් නැහැ නේද පුතේ? මේ වගේ එකක් ගත්තහම මොකද්ද බලන්න පුළුවන් කියලා අනික ලංකාවට පොඩි රිස්ට්‍රික්ෂන් එකකුත් තියෙනවා නේ TV ගේන කොට අඟල් 48ට වැඩිනවා නේ. එහෙම තියෙනවද? ඔව් ටැක්ස් එක වැඩි. ආහ්. ඒ නිසා ලංකාවට 84ක් ගේනවා නම් ඉතින් දුක තමයි. ඒක තමයි ඒ කියන්නේ සාමාන්‍යව TV බලන්නට ගත්ත 4K කියලා ගත්තාම මේ බුද්ධික මේ 4 මේ ජපානයේ NHK සමාගම ටෙරස්ට්‍රියල් ට්‍රාන්ස්මිෂන් එක කියන්නේ බ්‍රෝඩ්කාස්ට් කරලා තියෙන 8K. ඒ කියන්නේ HD වගේ 8 ගුණයක්. අල්ට්‍රා HD කියන එක ඒගොල්ලන්ට ඒකට දීලා තියෙනවා. දැන් අල්ට්‍රා HD කියලා කියන්නේ ඊළඟට 8K කියලා. එහෙනම් ඕඩියා බ්‍රෝඩ්කාස්ට් එකක් කරලා දිනවා. ඒකනේ. ඔව් ඒකයි ටෙස්ට් එක. ඕඩියා බ්‍රෝඩ්කාස්ට් එකක් කියලා කියන්නේ බ්ලූරේ එකක් වගේ නිකන් ටෙස්ටිං ස්ක්‍රීන් එකක් නෙමෙයි. කෙලින්ම TV channel එකක් වගේ බ්‍රෝඩ්කාස්ට් කරලා මේ බලන්න හදලා තියෙනවා. ඉතින් කොහොම තමයි තියෙන්නේ මේ කාලින් ගොඩක් දෙනෙක් මේ චැට් එකේ සුභපතන උපන්දිනේට. ඔව් ඉතින් ගොඩක් ස්තුතියි. ඉතින් හැමෝම හම්බෙන්න තියෙනවා නම් තමයි හොඳ නේද? අපි ආයි දාගමර ගිය පාර බුද්ධික පොල්ල තිබ්බා වගේ හමුවක් කට්ටිය රොට්ටක් නැද්ද පොත් මේ. ඉතින් ඔයිට අමතරව පොඩි නිවුස් එකක් තියෙන Apple Samsung යුද්ධේ තවත් එකක් තමයි iPhone 5 වලට ඒගොල්ල Samsung ලේ කිසිම චිප් එකක් පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඔව්. ඒගොල්ල අර memory chip එහෙම Samsung ලගේ අරගෙන දේ වුණා. ඔව්. ඒ orders හැබැයි ඒක Apple ලා කියලා දින්නේ මේ ඒක මේ ඔය නඩුවට සම්බන්ධ එකක් නෙමෙයි. ඒගොල්ල කලින් ඉඳලම මේ තීරණය කරපු එකක් කියලා නේද? ඔව්. ඔව් නේ. ඒක. ඉතින් ඔය Apple ඕක ගැන කතා කරලා මොකද බුද්ධි දැන් චෝදනාවකුත් තිබෙන අපි කතා කරේ නැහැ කියලා මේ Apple Samsung යුද්ධ ගැන. මේක ගැන මම හිතන්නේ කට ගැන්නකම් අපිට එක කතාවල කියලා තියෙනවා නේ. ඔව් අපි කියන්නේ රෝගයන් තුනක විතර කිව්වා නේද? ඔව්. Twitter PSL ලගේ ටෙක් කතා සෙට් එක සෙට් වෙමුලු. කරන්න නම් පුළුවන් ඉතින් ටෙක් කතා වලට ඔයසඳා මූල්‍යම හැකියාවක් නැති නිසා ඉතින් ටිකක් අමාරුයි නේද බුද්ධි? ඊට අමතරව මේ ඊයේ පෙරේද පොඩි දෙයක්ු සිද්ධුණා. මේ පෙරේදමාව එක්කෙනෙක් හොයාගෙන ආවා මේ නීතිච්චේ හොයාගෙන ඇවිල්ලකෝ එයාට එක්ක කතා අහනවා කියලා. කොහොම හොයාගත්තත් දන්නේ නැහැ හොයාගෙන ඇවිල්ලකෝ මමට එක්ක කතා අහනවා. මේ මම කැමති මේ සයිබර් ලෝ එක ලංකාව ගැන එයා අපිට කියලා දෙන්න කැමතියි කිව්වා. ඉතින් එයා කන්ටෙන්ට් එක ලියලා දෙන්නම් කියලා කිව්වා. එයා නම කියන්න එපා කියලා කිව්වා. යාව මෙයා කැමති නෑ එහෙම සිම් ප්‍රසිද්ධයක් යාට අවශ්‍ය නැහැ කියලා. ඒ උනට යා පුළුවන් තරම් විදිහට සිංහලෙන් යා කන්ටෙන්ට් හදලා දෙන්නම්කෝ අපේ අසන්න දැනුවත් කරන්න. ලොකු දෙයක් ඒක නේද? ඔව්. ඒ ලොකු දෙයක් ගොඩක් අය දන්නේ නැහැ නේද? නැත්තම් වෙන දෙයකට හොයාගෙන ආවත් දන්නේ නැහැ. කොහරි කවන්නේ. එහෙම දෙයක්වත් ඉදිරියේ දෙනවා. ඊට අමතරව පොඩි චෝදනාවක් තියෙන බුද්ධිකට. ප්‍රෝග්‍රෑමින් වලට මොකද උනේ? ඒක ඇත්තටම මේ දවසින් දවස කල් ගියා. මේ මොකද දැන් දිග වීකෙන්ඩ් එකක් ආපු ඉඳ කට්ටිය ට්‍රිප් ගියා. මොමින්ද කට්ටිය එකතු කරගන්න වැඩි ප්‍රශ්නයක් ආවේ. ඉතින් මේ එන හෙට අනිද්දා වීකෙන්ඩ් එකත් වැඩ ටිකක් තියෙනවා. ඊළඟ එකෙත් හිතන විදිහට මේ ෆ්‍රී වෙන එකක් නැහැ. අපි කියන්නේ අනිවාර්යෙන් තව අඩු ගාන සතියක්වත් පරක් වෙනවා මේ වැඩේට නම්. ඔව්. ඒකින්ද ගාලින්ග මේ මොකද අපි ළමන වෘද්ධ නලින් මේ ප්‍රශ්නයක් අහලා අපි ගිය සැරෙත් කිව්වනේ හරි අපි අලුත් පොඩ්කාස්ට් එක පටන් ගත්තාම ඔවා කතා කරන්න එහෙම කියන එක ඉතින් නලින්ම ආයි දාලා මේ එහෙම එච්චර කල් දාන්න එපා මේ පොඩ්ඩක් නිකන් උඩින් පල්ලෙන් හරි ඒක කතා කරන්න කියලා අද ප්‍රශ්නෙකට ඉතින් ඒකින්ද දැම්ම එක මේ අපි එහෙනම් චන්දි අද මේ ප්‍රශ්නෙකට මාරු වුණේ දැන් එක එක ඒ වගේ කීටිය මිසක් ප්‍රශ්න වලට ගියේ නෑනේ. මේ චුට්ටක් ඉන්න මම ප්‍රශ්න තාම දිග අරගත්තේ නෑ. මේ iPad හරි වේගවත් ඉඳ තාම ආවෙත් නෑ. ඔකයි iPad damage slow. ඔව්. මම දැන් පළවෙනි ප්‍රශ්නේ. නලින් අහල්ති. Dialog TV හා Pio TV මගින් දේශීය නාලිකා විකාශනය කරන විට කුමන ආයතනයේ කුමන ඔව් මම හිතන්නේ කියන්නේ කොයි channel එකකින් කොයි company එකට ගෙවනවද එහෙම කියලා. ඔව් ක්‍රිකට් මැච් එක විකාශනය කරන නාලිකා બ્લોක් කරන්නේ ඇයි? මේක ප්‍රශ්නේදී ලොකුම ප්‍රශ්න බුද්ධික දැන් අපි වුණත් ඇන්ටනාවක් ගහගින් නැහැ. ඇන්ටනාවක් ගහගින් නැති නිසා අපි වුණා TV බලන්නේ ඔය Dialog TV එකේන channel ටිකෙන් තමයි. ඔව්. ඒක ඉතින් එක හොඳ තමයි සිරස පෙන්නේ. ඉතින් ඒ කොහොමද කවන්නේ ඒක නිසා මේ ඒකෙන් මේකෙන් ප්‍රශ්න දෙන්නේ දැන් මැච් එකක් යන වෙලාවට ඔය PO TV වල ඩයලොග් වල නැත්නම් අපේ අහවල් channel එකෙන් බලන්න ඕනේ. ඒකට හේතුව තමයි බ්‍රෝඩ්කාස්ටිං ඔයගේ ඉවෙන්ට් එක ලයිසන් ගන්න මම හිතන්නේ හොඳම උදාහරණය තමයි ඔලිම්පික් නේද? කට්ටියක් මරාගත්ත දෙගොල්ලා කඩු දාගෙන ප්‍රතිඥා පත්තු කරගෙන ඒක විකාරයක් කරන්. මේකට හේතුව තමයි බ්‍රෝඩ්කාස්ට් ලයිසන් එකක් දුන්නාම දෙන්නේ එයාට අදාළ ටෙලෙස්ට්‍රියල් බ්‍රෝඩ්කාස්ට් එකක් ඒ සමාගමට කරා. එතකොට ඒ සමාගමට අයිතියක් නැහැ තවත් සමාගමකට මේක විකුණන. ඕ නැවත විකාශනය කරන්න අවශ්‍යයි. ඒගොල්ලෝ විකාශය කරන මේ මීඩියම් එකේ තමයි යන්න බලවන්නේ. ඔව්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම හරියටම කතා කරොත් එහෙම දැන් අපේ ගොඩක් channel ඉන්ටර්නෙට් එකේ බ්‍රෝඩ්කාස්ට් කරන බුද්ධික ඒගොල්ලන්ට ඉන්ටර්නෙට් එකේවත් කරන මේක බ්‍රෝඩ්කාස්ට් කරන අයිතියක් නැහැ. ඒකට තමයි ඒගොල්ලන්ගේ මීඩියම් එක වෙනස් මීඩියම් එකකින් තමයි ඒගොල්ල බ්‍රෝඩ්කාස්ට් කරන්නේ. මීඩියම් එක වෙනස් වෙනවා කියලා කියන්නේ දැන් TV channel එක බ්‍රෝඩ්කාස්ට් කරන්නේ කුල්නහරා සංඛ්‍යාත ඔස්සේ. PO TV සා ඩයලොග් එන්නේ PO TV නම් HDSLR IPTV එකක් හැටියට එන්නේ ඩයලොග් එන්නේ සැටලයිට් හරහා. මේ දෙකම අද අදාළ සමාගම් දෙක නෙමෙයි. ඉතින් එතකොට මේ අයට අයිතියක් නැහැ. ක්‍රිකට් වගේ දේවල් ලොකු හැතරම සෙල්ලමක් දාලා මේවා කරන්නේ කට්ටිය. ඒව ගොඩක් හොයලා බලන හින්දා හොයලා බලන කියන්නේ මේ වගේ ප්‍රශ්නයක් වුණත් එම ආයි ලයිසන් එක දෙන්නේ නැති. ඒකට හරියට ගත්තත් ඉංග්‍රීසි ෆිල්ම් එකක් අර මේ අයට විකාශනය කරන්න බෑ මේ විදියට. රීබ්‍රෝඩ්කාස්ට් එක. I think සල්ලි යන විදිය කතා කරොත් එහෙම රූපවාහිනී නම් මැච් එක ගත්තේ රූපවාහිනී සින් මේ අදාළ මැච් එක ගත්ත ඒගොල්ලෝ ගන්න channel එකට ගිවිම කරන ගොඩක් වෙලාවට මේ රීබ්‍රෝඩ් ඒ කියන්නේ ලංකාවේ මැච් එකක් නම් රූපවාහිනී සංස්ථාව තමයි ගොඩක් වෙලාවට ඔක හැන්ඩල් කරන්නේ. ඊපස්සේ ඒගොල්ලෝ Star TV අරව මේවට විකුණනවා. ඒ විදිහටම අනිත් පැත්තට පිටරට channel එකක මොකක් හරි එකක් යනවනේ ඒගොල්ලෝ ඒක සල්ලි දීලා ගන්නවා. එතකොට ඩයලොග් සහ ලෝකල් channel අතර යම්කිසි මූල්‍යමය ගිවිසුමක් තියනවද? Pio TV සහ ලෝකල් channel අතර මූල්‍යමය ගිවිසුමක් තියනවද කියලා අපි දන්නේ නැහැ නේද බුදු. ඒ කියන්නේ ඒ channel එක පෙන්නට සල්ලි ගෙවන්න මොකක් හරි කතාවක් තියනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක කියන්න අමාරුයි. ඉතින් ඒකට හේතුව තමයි ඕක. ඊට අමතරව ප්‍රශ්නෙකට මෙමු නේද? ඔව් ප්‍රශ්නෙකට. ප්‍රශ්නෙකට මම චම්ලි විනාඩියක් දෙන්න මේ Wi-Fi එක පොඩ්ඩක් රත් කරගන්න. හරි. Rockmail යන Google Chrome කොපියක්ද? ඊළඟට MySQL හා SQL Lite අතර වෙනස මොකක්ද? පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න හර්ෂ තමයි අහලා තියෙන්නේ. Rockmail යන Google Chrome කොපියක්ද? මෙහෙම කතා. Google Chrome හැදිලා තියෙන්නේ Chromium කියන open source project එකෙන්. ඕපන් සෝස් ප්‍රජෙක්් ඇතින ක්‍රෝමියම් කෙල එකත් Googleලම කරගෙන යන එක ඒකේ සෝස්ස කරගෙන තමයි Google Chrome හදලති රොක්මට් හදල තියන්නේ ක්‍රෝමියම් එක සෝස්ස කරගෙන ඒගොල්ල තෙනස් කරතම රොක්මට් හදලති ඉතින් රොක්මෙන්ටල තියෙන විශේෂත් ඇත්තන මේ සෝෂල් නෙට්වකින් එකන සෝෂල් නෙට්ග ෆස්බුක් ට රමය ගොඩක් කපලිකේෂන් බ්‍රවසරටම එම්බෙට් කල ලදන ඒකින් ඕන විදිට ඔයම කරනවා මන්න රොක්මට් දාල පරදසම පවුණේ මගේ මේ ෆස්බුක් එක ලොග ගල්ලනවා හැම දිස්සම රොක්මට් එක මට සත පහ රොක්ම රොක්මට සාර නිගනි සමන් දෙන්න ති රොක්මට අයින් කලද මොකද මංගට ෆක් තන්ටිකේෂන් රමය දාගෙන එක කොලට ඔක දුන්නහම මාර ප්‍රශ්නයක් වෙන නති ඒක නිසා කොමාර ඒක නැතුව ස්කල් ලයිට් සහ මයිස්කල් අතර වෙනස පුද්ධික වෙනස කිවොත් ඉතින් ස්කල් ලයිට් කියන්නේ මේ ගොඩක් කලාට එම්බෙඩඩ් ඩේටබේස්යක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ මේ සාමාන්‍ය සාපේක්ෂව පොඩි වැඩ කරගන්න හදපු මේ ස්කල් සිස්ටම් එක මේ දෙකම පාවිච්චි කරන්න ස්කල් කියන කවරි ලැංග්වෙජ් එක නේද පුද්ධි ඒක මේ හැබැයි MySQL කියන්නේ DBMS එකක් database management system එකක් කියලා කියන හැබැයි SQLite කියන්නේ database يعني fully functional database management system එකක් නෙමෙයි මේ චම්ලි අපේ doc එක ගත්තොත් එහෙම මේ link එකක් ඇති මේ ඒකේ එකක් chat එකේ දාන්න බලව. ඒ කියන්නේ කොයි වෙලාවේද කියලා SQLite අපි තෝරගන්න ඕන. ඔව් වෙනස ගත්තොත් එහෙම දැන් ඩේටබේස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කිව්වට පස්සේ ඒකේ අපි ඩේට ස්ටෝ කරලා රිට්‍රීව් කරන්න මොඩිෆයි කරන එකට වැඩිය තව දේවල් තියෙනවා. මොකද අර ස්ටෝඩ් ප්‍රොසීඩියස් කියලා අපි ගමුකෝ ඒවා තියෙනවා. හරි ඊළඟට ඕකේ ඒජන්ට් එකක් තියෙන්න පුළුවන්, ෂෙඩියුල් එකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි අපිට ටාස්ක් මොනවා හරි එක්සිකියුට් ස්ක්‍රිප්ට් එකක් එක්සිකියුට් කරගන්න පුළුවන් නම් ඒක ෂෙඩියුල් කරලා තියන්න පුළුවන්. ඒ වගේ DBMS එකක තියෙනවා ඊට වඩා user management පැත්තක් තියෙනවා. permission දෙන්නේ කොහමද මේ row එකට column එකට ඒ වගේ විදිහටත් permission දෙන ගානට මේ user manage කරනවා. ඒ වගේ DBMS එකක තියෙන ඒ පහසුකම් ගොඩක් අඩුවෙන් තමයි SQLite වල තියෙන්නේ. ඒක SQLite ඇත්තටම target කරලා තින්නේ මේ අර ගොඩක් write transaction එහෙම ගොඩක් වෙන්නේ නැති. ඒ වගේම අර portable ඒවට අපි හිතමු අපි මොකක් හරි සිස්ටම් එකක් හදනවා. ඒක හදනකොට අපිට DBMS එකක් සෙටප් කරලා ඕක දදා ඉන්න බෑ. අපිට අපේ ඇප්ලිකේෂන් එක ඩිප්ලොයි කරනකොටම ඒක ඇතුළෙම තියාගෙන ගන්න ඕන කියලා ඩේටාබේස් එකයි ඒකට අදාළ ලයිබ්‍රරිස් ඔක්කොම ටික. අන්න ඒ වගේ වෙලාවට මේ SQLite පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් දැන් මොබයිල් ප්ලැට්ෆෝම් ගත්තොත් එහෙම මේ iOS වල Android වලත් SQLite native support කරනවා. ටික ඇති වේද කලින් ඕ මහිතන් නැති වෙන්නේ ගොඩක් කලකට දැන් උදාහරණයකට SQL ගන්න අය බලයි මෙහෙම දන්නේ නැති කෙනෙක්න ස්ටෝඩ් ප්‍රොසීඩිය එකක් MySQL වල දැම්ම ලයිට් වල දාන්න බෑ නේද පුදුම ඊට පස්සේ view එකක් හැදුවට මේ MySQL වල ලයිට් වල බෑ ඒ වගේ ගොඩක් අර ෆීචර්ස් අඩුයි කියලා කිව්වත් හරිනේ ඔව් බේසික්ම ෆීචර්ස් ටික තමයි මහිතා වචනේම තේරෙන ලයිට් ඒ කියන්නේ පොඩි SQL ඩේටාබේස් එක ගොඩක් කලක් text file එක data තියාගෙන කියවල බලනකොට කරදරේ අඩු කරගන්නට පොඩි application එකක් මැද්දට දාගන්න එක තමයි කරන්න ඇත්තටම මොකදනේ සහ SQL command පාවිච්චි කරලා යම් tag දුරට query කරලා result ගන්න ඒව display කරගන්න ලේසි වෙන පිය නේද මොකද මොකක් text file එකක් කියවල ගන්නට වඩා ඔව් ඇත්තටම ඒ කියන්නේ සමහර ඔය වැඩවලට පාවිච්චි කරනකොට SQLite මේ ඇත්තටම එනවා මේ සමහර ප්‍රශ්න එනවා මොකද අපි හිතමු මල්ටිපල් ත්‍රෙඩ් වලින් රයිට් කරන වගේ ඇප්ලිකේෂන් එකක් කියලා ඒ වගේ වෙලාවට ලොකු ප්‍රශ්න එනවා මේ DBMS එක නම් ලොක් කරගෙන ඉඳලා ඩේටා එනකන් ඉඳලා ටේබල් එක අන්ලොක් කරනවා ඒ ඩේටා ටික ලියනවා නේද දැන් MySQL SQL ලයිට් වල දිනා ඒක ඇප්ලිකේෂන් එරර් එකක් ගන්නට එනවද බුද්ධික නැත්තම් ඒක ඇත්තටම ඒ කියන්නේ ඒක හැන්ඩල් කරගන්න එක්ක අපි ත්‍රෙඩ් sync කරගන්න වෙනවා මොකක් හරි එකක වෙයිට් කරලා නැත්තම් ඔය සිංගල් කනෙක්ෂන් එකක් තියාගෙන ඒක ෂෙයා කරගෙන ඒ වගේ يعني මොකක් හරි ඇත්තටම يعني ඇප්ලිකේෂන් එක පැත්තෙන් බැලුවොත් එහෙම අර පැරලල් කනෙක්ෂන් තියාගන්න බෑ ඇත්තටම. එතකොට ඉතින් අපි ඇප්ලිකේෂන් ෆ්ලෝ එකේ අපි හිතමු අපිට ඕන කියලා මේ ඇත්තටම මේ පැරලල් වැඩ කරන්න මොනවා හරි ඒක වෙන්නේ නැහැ අන්තිමට අර ත්‍රෙඩ් වලින් එක එක බ්ලොක් කරලා තමයි වැඩ කරගන්නේ. ඊළඟට chat room එකේ ප්‍රශ්න ටිකක් ටට් ටට් ගාලයක් ප්‍රවීණ අහනවා Galaxy S2 වල any call කියලා කොරියන් වල එන ෆෝන් එක මොකක්ද ඒක SMS වැඩ කරන්නේ. ඔව්. ඒක ඇත්තටම මේ කොරියාවේ ඒ සමාගමට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරපු ෆෝන් එකක්. හાર્ඩ්වෙයාර් තියමසක් දුරට වෙනස් ස්ටෑන්ඩර්ඩ් අපේ S2 එකට වඩා. ඉතින් එතකොට ඒගොල්ලෝ SMS වලට MMS වලට පාවිච්චි කරන සිස්ටම්ස් වෙනස්. ඒක නිසා ලංකාවට ගෙනාවා කියලා ඒක පාවිච්චි කරන්න හදාගන්න හැකියාවක් නැහැ. ඒකේ සෙටිට් එකක් නැහැ. ස්ටෑන්ඩර්ඩ් GSM network එකක් විදිහට වැඩ කරන්න. මොකද ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වෙන වෙන දේවල් උඩින් දාලා ඒ වගේ වෙනස්කම් IP network වලට ඒගොල්ලෝ ඇත්තටම SMS ඒවා මාරු කරලා තින අපේ වගේ යන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේ ෆෝන් අඩුවට ලංකාව විකුණනවා ගෙනල්ලා ගත්තට පස්සේ අමාරු වෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඊළඟට අහනවා සිනෙත් අහනවා මේ එයා Android SDK එක ඉන්ස්ටෝල් කරලා බුද්ධික කම්පියුටර් එකට. එමියුලේෂන් එක දැම්මල එයා 4.1 උත්සාහ කරලා Google Apps Market එකට යන්න හදවල එයා ඒකේ ඒ කියන්නේ එමියුලේෂන් කියන්නේ අපි දන්න Android SDK එක පාවිච්චි කරලා SDK එක ඉන්ස්ටෝල් කරන ෆෝන් එකක් විදිහට එමියුලේෂන් එකක් එනවා Android. නමුත් එයාට ඒක බුද්ධික මේ app ගන්න ගියාම app ගන්න බැහැලු අවසර නැහැ කියලා එනවලු. මේක ඇත්ත නේද බුද්ධික? ඔව්. මේ මාකට් එකට නම් යන්න බෑ හැම එමියුලේටර් එකේ. ඔව් Google ඇත්තරම Google App Store එකට යන්න නෑ කියන්නේ Google Play එකට යන්න නම් ඒක Android operating system එකක් තිබ්බ පළියටමදී ඒක Google ලා විසින් license කරපු එකක් වෙන්න ඕනේ අවසර දීපු එකක්. ඔලක් ඔය Chinese tab වල එහෙම වැඩ කරන්නේ නැත්තේ ඒකයි නේද? ඉතින් මේකට alternative එකක් තමයි මේ Amazon Marketplace එක වගේ එකක් install කරගත්තා නේද බුද්ධි. නැත්නම් ඉතින් Tamanට අදාළ APK එක download කරලා install කරගන්නත් පුළුවන්. ගෑනි සිරුවන් නානවා බුද්ධිකය ගාව තියෙන මොන්ටර එක LED ද Samsung ද කියලා. ඔව් ඇත්තට chat එකේ උත්තරේ දුන්නා මේ LED එක තමයි මේ ඒස් නෑ බුද්ධිකය ගාව තියෙන එක නෑනේ බුද්ධිකය පිටිපස්සේ මේන මොන්ටර එක ඒක LED එකක් නෙමෙයි ඒක Samsung 16x10 19 inch ViewSonic monitor එකක් Samsung නෙමෙයි මගේ භාර්යාවගේ මොන්ටර ඒකට මට අවසර නෑ ඒක පාවිච්චි කරන්න ඊළඟට ආයි චැට් එකේ ප්‍රශ්න වගේක් ගියා. ප්‍රශ්න කියව ගන්නම ආරෙනේ. හරි හරි හරි. එහෙනම් Java කතාවක් කතා කරලා ඉමුද බුද්ධික? ඔව් කතා කරමු. මේ චැට් එකෙත් කට්ටිය මතක් කරලා දෙනවා මොකද අර Facebook call එකේ තිබුණේ කියලා. ඇත්තටම කතා කරොත් එහෙම Java, ඒ කියන්නේ Java වැඩ කරන විදිය කතා කරොත් එහෙම Java run වෙන්න නම් Java run time environment එකක් කියලා JVM එකක් කියලා එකක් Java virtual machine කියන එකක් computer එකට install කරන්න ඕනේ. ඒතකො ඒක තමයි අපි Java download කරලා install කරනවා කියලා ඇත්තටම කරන්නේ. මේ වෙයිලා frameworks නේද බුද්ධික. එකතරා විදියකට කිව්ව framework එක. කියන්නේ Java වලින් ලියපු application එක run වෙන්න නම් මේ ටික අවශ්‍යයි. ඔව්. ඉතින් මේක මේ Java මේ කට්ටිය ඒ කියන්නේ Sun දැන් ඇවිල්ලා මේ දැන් Oracle නේ රගල්ලාවිලා මේ විතරක් නෙමෙයි Microsoft ලත් පාවිච්චි කරනවා දැන් .NET framework කියලා අපි install කරන්නේ තේත් මේ වගේම දෙයක් තමයි. අපි අර machine එකට install කරගන්නකොට ගොඩක් run time එක තමයි install කරගන්නේ. ඔව්. ඒ කියන්නේ දැන් Java client පැත්තට යනකොට හදන applet කියලා තියෙනවා. නැත්තම් දැන් Java FX වලින් ලියන client එකක් වෙන්න පුළුවන්. එක්ක applet එකක් වෙන්න පුළුවන්. එක්ක Java web start කියලා මේ client application තියෙනවනේ ඒක වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් run කරන්න තමයි මේ client පැත්තේ උනා. ඊට අමතරව Java server මොකක් හරි enterprise application එකක් නම් ඒක install වෙන්නේ server එකක තමයි. මේ අපි ඔය install කරගෙන ඔය ප්‍රශ්න එන්නේ ගොඩක් මේ අපි දාන client version එක. يعني desktop එකට දාන Java run time එකේදී. ඉතින් මේකේ කාලයක් තිස්සේ මම හිතන්නේ කාටත් මතක ඇති කාලයකට කලින් මැක් වලට ලොකුම වෛරස් එකක් ආවේ නේ බුද්ධික. මම හිතන්නේ ඉතිහාසයේ පළවෙනි පාප ලොකුම ඇටැක් එක මේකට හේතු වුණේ Java. ඒකට හේතුව තමයි Java වල මේ 0 day vulnerability එකක් කියලා කියනවා. 0 day vulnerability එකක් කියලා කියන්නේ මේ සිස්ටම් එකේ ලොකු හිලක් තියෙනවා කිසිම user ගේ interaction නැතුව. ඒ කියන්නේ අපේ කිසිම දෙයක් නැතුව අපි web page එකද උදාහරණයක් ගත්තොත් web page එකට ගියොත් එහෙම ඒ web page එකේ කෙනාට අපේ පරිගණකයේ full access ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැනට Java 7 කියන version එකේ මෙහෙම එකක් නෙමෙයි පහක් තිබිලා තියෙනවා. පහක් තියෙනවා කියලා security සමාගමක් හොයාගෙන තිනවා මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් සමාගම් security updates එවන්නේ ඒගොල්ලන්ගේ cycle එකක් තියෙනවා මාසයකට සැරයක් සතියකට සැරයක් එහෙම කියලා නේද. ඉතින් දැන් මේ Oracle සමාගම පොඩ්ඩක් පස්සක ගහ මේක ගැන කතා කරන්න නැතුව මේක ගැන විස්තර කියන්න නැතුව හැංගි හොරා තමයි මේකට update level තින්නේ. පස්සේ ආයි හොවාගෙන තින මං අදත් ඩොක්කිමට ගැ බලනට ජාව සික් අබ්ඩේ 35 එකක් එකගල ්‍රිලිස් කල දින එකට හේතුම ට කලින් වර්ෂන් එක මේ ප්‍රශ්නම තිබල දින පුද්ධික ඒක ජාව සෙවන්නල තරන්න මේ සික්සලත් ගොඩක් අය හැම තැන ෆෝරම්මල හෙමතිබේ මේක සෙවන්නල දින ප්‍රශ්නයක් විතරයිග තිී මීට අමතරව ඒගොල්ලෝ අන්තිමට මයපු අබ්ඩේට් එකගේ පහෙන් හතරක් හදලෙවල්දින අනිත්තකට මොක දුනේ කියලා මේ කිසිම මේකක් නෑ මේකට හේතුව තමයි එක එක එකන අපි මේක වැරදි කියලා කියන කතා මේ වගේ ප්‍රශ්න තියෙනවා මේක ගැන ටග් ගාලා මැනේජර්ව දැනුවත් කරන්න ඕනේ. ඔව් ගොඩක් කෝය ඒ කියන්නේ වගකීම් වැඩ කරන සමාගම් කරන දෙයක් තමයි මේ. ඔය සිකියුරිටි කන්සල්ටන්ට් කෙනෙක් හරි කවුරු හරි ඔය වගේ එකක් පෙන්නලා දුන්නාම ඒකට හරි විදිහට රෙස්පොන්ඩ් කරනවා. නේද? ඒක ඒ කියන්නේ ඒගොල්ලෝ හොයාගත්ත විස්තරත් එක්ක ඊළඟට ඔය හදන්නේ මොනවද පැච් එකක් දෙනවද ඒගොල්ලෝ කොයි විදිහට හදන්නේ එහෙම කියලා. මේ හැබැයි ඔරකල් ඒ විදිහට හරි විදිහකට ඒක රෙස්පොන්ඩ් කරේ නැහැ කියලා තමයි කට්ටිය චෝදනා කරන්නේ. ඔව්. ඉතින් මේකට හේතුව තමයි Java කියන්නේ ඇත්තටම අපිට අවශ්‍යද බුද්ධික. මගේ නම් මගේ පෞද්ගලික මතය තමයි Java 90% අවස්ථාවලදී තමන්ගේ පරිගණක අවශ්‍ය නැහැ. ඔව්. ඇත්තටම ඒ කියන්නේ ඩෙස්ක්ටොප් එකක නම් මේ ඔය අපි ගොඩක් කරන වැඩවලට Java නැතුව ඕල්ටර්නේටිව්ස් තියෙනවා අපේ කරන වැඩවලට. හැබැයි සමහර ඇප්ලිකේෂන් එන්න පුළුවන් කාලින්ග මොකද ක්ලයන්ට් Java වලින්ම හදපු ඒවා තියෙනවා. ඔව්. Java Messenger. ඔව්. ඒ වගේ වෙලාවට මේ වෙන අපිට මේ වෙන ඔප්ෂන් එකක් නැහැ. හැබැයි අපි හිතමු දැන් ඔය ගොඩක් වෙලාවට පාවිච්චි වෙන ඒවා තමයි ඔය අපි හිතමු රිමෝට් ඇක්සස් කරනවා කියලා මොකක් හරි සර්වර් එකක්. ඔව්. ඒ වගේ කියන්නේ රිමෝට් ඇක්සස් ක්ලයන්ට් එකක් නැත්නම් බ්‍රවුසර් එක ඇතුළෙම වගේ යනවනම් Java තමයි පාවිච්චි. Java තමයි ඒ කියන්නේ පාවිච්චි වෙන්නේ. හැබැයි ඒකට ඊට අමතරව දැන් හිතමු අපි Chrome හරි Firefox හරි පාවිච්චි කරනවා කියලා. ඒගොල්ලෝ අර extension එකක් විදිහට නැත්නම් දැන් HTML5 වලින්ම හදපු apps තියෙනවා ඒ වෙනුවට පාවිච්චි කරන්නේ. ඒකින්ද මේ අත්‍යවශ්‍යම කියලා නෑ. හැබැයි ඉතින් ඒක කරන වැඩේ අනුව තමයි. අපි හිතමු දැන් අපි මොකක් හරි මේ ස්ටොක් මාකට් එකේ ට්‍රේඩ් කරනවා කියලා ඔන්ලයින්. එතකොට ඉතින් අපිට දෙන්නේ මේ අපි ට්‍රේඩ් කරන කම්පැනියෙන් ගත්ත ඒගොල්ලෝ දෙන software එකනේ. ඒ වගේ ඒවට ඒගොල්ලෝ දෙන Java එකක් විතර නම් ඉතින් ඕල්ටර්නේටිව් එකක් නෑ අපිට. ඒ වගේ වෙලාවට ඉතින් පාවිච්චි කරන්න වෙනවා. Java එක බුද්ධි කැන් C# ගන්නනේ. ඔව් ඒක Java. ඒ වගේ නෝදා. Java තව කතන්දරේ ඕකේ. මේ බුද්ධි කියුව එක පිළිගන්න වෙනවා. දැන් Citrix කියලා සමාගමක් එනවා බුද්ධි කියුව වගේ remote access එහෙම නෙමෙයි ඇත්තටම මේ remote desktop කියන protocol එක ඇත්තටම Microsoft ලා ඔය remote desktop කියලා පාවිච්චි කරන එක Citrix සමාගමෙන් license කරපු එක. ඉතින් ඒගොල්ල තමයි මම හිතන්නේ ඔය ගොඩක් terminal server emulation ඒ කියන්නේ remote application වලින් ඉදිරියෙන් ඉන්න සමාගමක්. ඒගොල්ලන්ගේ තව products තියෙනවා. ඔය go to meeting වගේ කියලා කාට හරි meeting එකක් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ taggal link එකක් තියෙනවා. click කරපු ගමන් කිසිම application එකක් install කරන්න නැතුව taggal වැඩ කරන්නේ. ඊළඟට මේ අර remote assistance system තියෙනවා. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා ඒ සමාගමෙන් මේ දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? ඕගොල්ලෝ මේ ඔක්කොම Java වල වැඩ කරන නිසා අපිට ප්‍රශ්න මොකද්ද කියලා. ඒගොල්ලෝ කියලා තිබ්බා දැනටමත් ඒගොල්ලෝ ආරම්භ කරලා තියෙන්නේ කියලා මේ Java නැතුව මේ applications වැඩ කරන්න හදන්න. ඉතින් ඒ වගේ සමාගමකුත් ඒ වගේ තීරණයක් ගන්නවා කියන්නේ Java වල කාලේ මම හිතන්නේ Oracle සමාගම අත්ත ගහපු හැම එකක්ම කෑවා නේද? MySQL ඇතුළේ ඒක ගාලින්ග අර ඒගොල්ලෝ ඔරකල් ගත්ත ගමන් කමියුනිටි සපෝට් එක ගොඩක් නැතුව ගියා මේ Java වලට. ඒකත් මං හිතන්නේ බලපෑවා ඒ වගේ තත්ත්වයකට එන්න. ඔව් නේද? මේ MySQL විශේෂයෙන්. ඔව් ඒකම මේ ඉතින් තාම يعني අර Apache එහෙම Java community process කියලා ඔය සමාගම එකතු වෙලා මේ ඔය ස්ටෑන්ඩඩ් එහෙම හදන process එක තියෙනවානේ. ඒකෙන් Apache එහෙම අයින් වුණා Oracle අරගෙන ටික කාලෙකදී. ඉතින් ඒවැ ප්‍රතිබල ඉස්සරහට මේ විදින්න හම්බේ නේද ඒ ප්ලට්ෆෝම් වලට. ඔව්. ඉතින් ඒ Oracle සමාගමත් එක්ක ගොඩක් වෙලාට කමියුනිටි එක හරිම අගමැති. මොකද මේගොල්ලෝ ගොඩක් දේවල් හංගගෙන කරගෙන මේ වහගෙන කරගෙන තමයි කරන්නේ බුද්ධික නේද? ඒ කියන්නේ ඒක ඇත්තටම මේ ඒගොල්ලන්ගේ දේවල් මේක දැන් අන්තිමට security ප්‍රශ්නේ උනේත් මේ හංගගෙන වහගෙන කරන්න උත්සාහ කළා තමයි වැඩේ එනගත්තේ. ඉතින් Java වලට බනිනව නෙමෙයි අර ඇත්තටම අර ප්‍රශ්නේ තියෙන එකට අර හරි උත්තරයක් ආපු නැති කියන ගෙහින් බැලුවත් එම Microsoft තරම් security ප්‍රශ්න තියෙන software එකක් අපේ ලෝකෙම නැහැ නේද බුදු. එහෙම vulnerability කතා කරද්දී ප්‍රශ්නේ නැම නේද? දුෂාන් අහලා තියෙන ප්‍රශ්නේ quarter watt වලට අඩු 8 එක කියලා කියන්නේ කාලා නෙමෙයි තුන් අරික්කා ලෙස රෙසිස්ටර් වල සාධාරණ කුමක්ද සාමාන්‍ය භාවිතය සඳහා සුදුසු කුමක්ද උපුල්ට දෙන්නද මේක? උපුල් නැගිට්ට හරි කියත් උපුල් ඇහුනද ප්‍රශ්නේ නම් මේ දැන් රෙසිස්ටර් රෙසිස්ටරකින් ගන්න වැඩේ ගැන අපි මුලින්ම හිතුවත් ඔකට උත්තරේ දෙන්න ලේසි අපි ඇත්තටම මොන හරි පරිපථයක ගොඩක් වෙලා රෙසිස්ට එකක් පාවිච්චි කරන්න ඒකෙන් අපිට යන ධාරාව පාලනය කරගන්න ඕන වුණාමනේ උදාහරණයක් විදිහට අපි LED එකක් පත්තු කරන එක ගත්තොත් අපි වෝල්ට් පහකින් LED එකක් පත්තු කරනවා නම් අපිට වෝල්ට් LED එකට ඇත්තටම අවශ්‍ය වෙන්නේ වෝල්ට් දෙකක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක්නේ වර්ණය අනුව වෙනස් වෙනවා ඉතින් වෝල්ට් පහකින් අර LED එක පත්තු කරන්න ගියොත් LED එකකට හානි වෙනවා ඉතින් ඒක නිසා තමයි අපි රෙසිස්ටර් එකක් හරහා යන ධාරාව පාලනය කරලා LED එකට දෙන්නේ ඉතින් මේ ධාරා පාලනය කරනවා කිව්වහම ඉතින් මේ උදාහරණයක් විදිහට අපි අර LED කතාවම ගත්තොත් ඒ ධාරා පාලනය කරද්දී ඒ පාලනය කරන්නේ රෙසිස්ටර් එක හරහා ඒ ශක්තිය තාපය විදිහට එළියට පිට කරලා. එතකොට මේ පිට කරන තාපය මේ කොච්චරක් පිට කරන්න පුළුවන්ද කියන එක රෙසිස්ටර් එකෙන් කරන්න පුළුවන්ද කියන එක තමයි වෝට් අගෙන් ඇත්තටම කියවෙන්නේ. උදාහරණයක් විදිහට වෝට් 8න් 1යි කිව්වොත් මේ රෙසිස්ටර් එක තාපය විදිහට වෝට් 8න් 1ක් පිට කිරීමේ හැකියාව තියෙනවා. වෝට් භාගයයි කිව්වොත් වෝට් භාගයක් පිට කරන්න පුළුවන් වැඩි ගැටලුවක් නැතුව. ඉතින් ඒ වගේ වෝට් ප්‍රමාණය වැඩි වෙනකොට මේ රෙසිස්ටර් එකට පුළුවන්කම තියෙනවා වැඩි තාප ප්‍රමාණයක් තාප වැඩි ධාරාවක් ගෙනියන්නේ. සීමා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍ය අපි පොඩි සර්කිට් ගත්තොත් නම් ගොඩක් වෙලාට ඉලෙක්ට්‍රොනික කටයුතු වලට ගන්න ගොඩක් සර්කිට් වල බොහොම අඩු විදුලි ධාරාව තමයි යන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ තැන්වලනම් වෝට් අපි ගොඩක්ම පාවිච්චි ගන්න වෝට් 4න් 1ේ වුණාට වෝට් 8න් 1 වුණත් යොදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවත් අපි වෝට් 8න් 1 වට යන්නේ ගොඩක් වෙලාවට සයිස් එක වගේ අපිට ගොඩක් බලපාන නම් තමයි ගොඩක් වෙලාවට වෝට් 8න් 1ට යන්නේ. නමුත් වෙළඳපොලේ එහෙම නිතර ගන්න තියෙන වෝට් 4න් 1 ඒ කියන්නේ වෝට් කාඩේ ඒව තමයි ගොඩක් ගන්න තියෙන්නේ. ඉතින් ඒක බොහෝ අපේ එදිනදා කටයුතු ගොඩක් වෙලාවට ප්‍රමාණවත් ඉලෙක්ට්‍රොනික පරිපථ වල සාමාන්‍ය ලොකු විදුලියක් ගලන පරිපථ වගේ වුණාම තමයි අපිට වෝට් භාගයේ වෝට් 1 වෝට් 2 වගේ ලොකු අගයන් වලින් තියෙන රෙසිස්ටර්ස් අවශ්‍ය වෙන්නේ. උපුල් මේ ගානත් එක්ක මේ ගොඩක් රෙසිස්ටර් එකේ සයිස් එක කෙලින්ම බලපානවා නේද? ඒක සාමාන්‍යයෙන් අපිට බැලුවාමත් කියන්න පුළුවන් මේ වෝට් කී එකක්ද කියලා ඒ වගේ ගන්නට නේද? ඔව් දැන් මේ රූපේ වීඩියෝ බලන්නත් නම් පෙනේ මේ හීට් සිංක් දාපු වෝට් 25 විතර රෙසිස්ටර් වෝට් 2 ඒ වගේ රෙසිස්ටර් ඒ වගේ තියෙනවා. එහෙමනම් අපි තව ප්‍රශ්නයකට යමුද? ඔව්. අනිත් එක තමයි මේ වොට් ගන්න මේ කලර් කෝඩ් එකකින් කියවෙන්නේ නැහැ නේද? කලර් කෝඩ් එකේ වොට් ගන්න කියවෙන්නේ නැහැ. ඔව් කියවෙන්නේ නැහැ මේ ඒක ඇත්තටම ඒ කියන්නේ අපි මිලදී ගන්නකොට තමයි ඒක කියලා ගන්න වෙන්නේ. ඔව් නැත්නම් ඉතින් සයිස් එක දැක්කහම මේ කියන්න පුළුවන් ඉතින් ගොඩක් වෙලාවට මේ මොන වගේ එකක්ද කියලා යම් තාක් දුරට ඒක ගැන අවබෝධයක් තියෙනවනම් ප්‍රශ්න ටික අරන් ගන්න ඉන්නේ. අද මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා මේ. හරි. අපේ ප්‍රදේශයේ සිරස නාලිකාව ඉතා සුපහැදිලි ලෙස දර්ශනීය විය. අයියෝ කඩගහටුයි. නමුත් සති දෙකක පමණ සිට වසන්තනම් ටීවී යන දෙමළලගේ ඉතා සුපහැදිලි ලෙස දර්ශනීය වීම සමග සිරස නාලිකාව ඉතා අපහැදිලි වී තිබිනි. දැයි අන්තමත් පෙනෙන්නේ නැත. සමහර ලාන්ද නැවත සිරස නාලිකාව හරි. පවිත්‍ර තමයි අහන්නේ නේද? ඔව් පවිත්‍රට ඇත්තට මේ හිතුවලට වඩා වාසියක් වෙලා තියෙනවා. ඔව්. මේකට හේතුව තමයි මම හිතන්නේ මේ channel එකත් මහරජා සමගමේ channel එකක් නේද? නෑ වසන්තම් ITN හරි රූප ආයෙනේ හරි ඒගොල්ලන්ගේ ITN. ඔව්. මේවට මෙහෙමයි transmission වලදී ප්‍රශ්නයක් තියෙනවා side band effects කියලා. සයිඩ් බෑන්ඩ් ඉෆෙක්ට් එකක් කියලා කියන්නේ ඇත්තටම එක ෆ්‍රීකවන්සි එකක් බ්‍රෝඩ්කාස්ට් කරනකොට තව ඈත තියෙන ෆ්‍රීකවන්සි එකකට යම් කිසි බලපෑමක් ඇති වෙනවා. මේක ඉතින් ෆ්‍රීකවන්සි ගැන කතා කරන්න ගත්තොත් අද වෙන වැඩසටහන කරන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්න එලා තියෙනවා. සහ තමන් ඉන්න තැනට ළඟම ට්‍රාන්ස්මීටර් එකක් තියෙනවා. අපි හිතමු මේ කියන channel එක ඇත්තටම බ්‍රෝඩ්කාස්ට් කරන්නේ වසන්තරම් කියන ටීවී චැනල් එක බ්‍රෝඩ්කාස්ට් කරන වයින් අහල පහලම නේද? උදාහරණයක් ගත්තොත් සාම් රේඩියෝ එකක් අහගෙන ගුවන්විදුලි සංස්ථාව දින හරියෙන් යනකොට තේරෙන්නේ මේ චැනල් ඔක්කොම ටික නවතිනවා. මම හිතන්නේ ගායක පවිත්‍රටත් ඒ වගේ එකක් තමයි. මම හිතන්නේ මේ ස්ටේෂන් එකක් ඇති කිට්ටු ළඟ. එතකොට මේ සයිඩ් බෑන්ඩ් ඉෆෙක්ට් කියන එක ගොඩාක් බලපාන්නේ ළඟ ඉන්න හැට තමයි. ඒ කියන්නේ ඇත්තටම මේ ඉස්සර ට්‍රාන්ස්මීටර් එහෙම සර්කිට් හදපුවාය දන්නව ඇති. මම නම් හොඳට ඒක අත්හැර කරලා තියෙනවා. ගෙදර ට්‍රාන්ස්මීටර් සර්කිට් හදන්න අල්ලපු ගෙදර මිනිස්සු කුණු හරපෙන් බයිනවා. මොකද ටීවී පේන්න නැති වෙන නිසා මේ ඒ චැනල් අර උඩින් ගියාම ඒ වගේ අප්සෙට් වෙන නිසා. ඒ වගේ ගැටලොත් මතු වෙනවා. ඉතින් කරන්න දෙයක් තියෙනවා. එකක් තමයි හයි ඩිරෙක්ෂනල් ඇන්ටනා එකක් ගන්න එක. හයි ඩිරෙක්ෂනල් ඇන්ටනා එකක් කියන්නේ මේ සයි ඒ කියන්නේ ඩිරෙක්ෂනල් ඇන්ටනා එකක් කියලා කියන්නේ අර බටපොල වගේ වී එකක් ගහපු එකක්වත් අර මේ කපුටු කූඩු වගේ හැමතැනම කම්බි කූරු ගහපුවක්වත් නෙමෙයි මේ ඩිරෙක්ෂනල් ඇන්ටනා එකක් කියලා කියන්නේ. ඇත්තනම යාගී ඇන්ටනා එකක්. යාගී ඇන්ටනා එකක් කියන එක මේ හොයන අතරේ ඒ කියන්නේ එලිමන්ට් ප්‍රමාණය වැඩි එකක්. ඉස්සරහට කූරු කූරු මේ තියෙන ඇන්ටනා එකක් ගත්තාම මේ යාගී ඇන්ටනා වලින් පුළුවන් මේ ඇත්තටම මේ ඩිරෙක්ෂන් එක ගොඩක් වැඩි කරන්න. දැන් උදාහරණයක් ගත්තොත් මේ වීඩියෝ වලින් නම් මම පෙන්නන යාගී ඇන්ටනා එකක් මෙන්න මේ වගේ ඇන්ටනා එකකට තමයි යාගී ඇන්ටනා එකක් කියන්නේ. ඔය ඉස්සරහට තියෙන කූරු ප්‍රමාණය වැඩි වෙන ඇන්ටනාව සිග්නල් ගන්න ඒ කියන්නේ ඇත්තම කිව්වොත් ඒකේ පළල අඩු වෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම එක නැරෝ බීම් එකකට යනවා. ඉතින් සාමාන්යයෙන් එලිමන්ට් 22 වගේව ලංකා UHF ගන්න තින සල්ලි දීලා එතකොට ඔයා බූස්ටර් පාවිච්චියත් ගොඩක් අඩු කරන්න. බූස්ටර් වලින් මොකක් ගොඩක් වෙලාට අනවශ්‍ය සිග්නල් ගොඩක් ඇම්ප්ලිෆයි වෙනවා. මේ 22 එලිමන්ට් එක හයි කරලා සිරසට ගාන්ටම ඩිරෙක්ට් කරලා කරකෝ ගත්තොත් ගොඩක් වෙලාට මේ ප්‍රශ්නේ විසදේ. හැබැයි එතකොට අපි මල්ටි චැනල් මේ මල්ටි චැනල් යනවා එතකොට. ඔව් අර සියල්ල බලන්න පුළුවන් කපට කූඩු ඇන්ටනා මේ වලින් ඉතින් ඔය වැඩේ කරන්න බෑ. එතකොට අරග හැදුවම අනිත් චැනල් පේන්නේ නැහැ. එතකොට ඉතින් කරන්න තියෙන්නේ කම්බයිනර් එකක් වගේ පාවිච්චි කරලා ඇන්ටනා කීපයක් පාවිච්චි කරලා අවශ්‍ය චැනල් වලට හදාගන්න. නැත්නම් ඉතින් ඇත්තටම සතුට වෙන්නේ සිරස පේන්නේ නැති එක. ඒ වගේම අය මං හිතන්නේ ඔක කෙනීම සිරසට කම්ප්ලේන්ට් එකක් කරා නම් ඒගොල්ලත් මොනරි ඒගොල්ලන් ගුණක් දැක් තියෙනවා නම් කරන්න ඉඩ තියෙනවා සමහරට නේද? ඔව් TRC එකට හැමිලක් කරන්න බලන්න නේද? එහෙම වුණා. ඔව්. ඔව් සමහරවිට බාල වර්ගයේ ට්‍රාන්ස්මිෂන් පාවිච්චි කරනකොට තමයි ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රශ්න එන්නේ ඇත්තටම. සහ ඇන්ටනා පාවිච්චි කරන්නේ අවුල් වුණා. චැට් එකේ ප්‍රශ්නයක් යනවා මේ මම හිතන බුද්ධිගය මයින් මේක ගැන පොඩ්ඩක් දවසක් කතා කරා. කාලිංග අයියාගේ LED බල්බ් ගැන අදහස මොකද්ද කියලා ගණී අහනවා. මේ මෙයාගේ මම හිතන්නේ අදහස තියෙන්නේ මේ අපි පාවිච්චි කරන මේ අර මේ නිකන් පොඩි LED බල්බ් නෙමෙයි මේ ගෙවල් වලට දාන LED බල්බ් නේද බුද්ධි? මෙහෙම සර්කිට් නම් හැමතිස්සම Facebook එකේ අර මේ ෂෙයා වෙනවා ඉලෙක්ට්‍රික් සර්කිට් කියලා. මගේ පුද්ගලික මතය නම් ඒ වගේන් වෙන ලොස්ට් එක වැඩි ඒවෙන් වෙන වාසියට වඩා. ඒ මොකද ඒ සර්කිට් හරියට පවර් ෆැක්ටර් කරෙක්ෂන් කරලා හරියන්නේ නැති ඉඳ. උපුල් මම හිතන්නේ මේකට කතා කරන්න පුළුවන් උපුල්ට. ඔව් අපි මම හිතන්නේ මේකේ මුල්ම කාලේ දෙතුන් පාරක්ම කතා කරා වැඩසටහන් දෙක විතර. ඔව්. ගොඩක් ඉතින් ඒ වගේ තියෙන ස්විච් ගොඩක් මම දැකලා තියෙන වගේ නිකම්ම මොකක් හරි රෙසිස්ටර්ස් දාලා හරි එහෙම කෙලින්ම හමුණුප් එකක් තමයි තියෙන්නේ. හමුණුප් එකක් තියෙන්නේ. ඉතින් එහෙම ඒ වගේ කො LED ටිකක් කොහොමත් මාසයක් විතර යද්දී පිච්චිලා යයි නැහැ නැත්නම් ඩිම් වෙලා යයි. ඔය කියන මේ කියන්නේ ගෘහස්ත ආලෝකකරණය සඳහා සාමාන්‍ය ඔය කඩේ ගන්න තියෙන පුංචි LED පාවිච්චි කළා එහෙම කරන එක මම හිතන්නේ කවදාත් ප්‍රායෝගික වෙන්නේ නැහැ. ලොකු විද්‍යාවක් දැනටත් රිසර්ච් මට්ටමේ තියෙන්නේ ගොඩක් තම දියුණු වෙලා කියලා කියන්න බෑ. හැබැයි තව අවුරුද්දකින් දෙකකින් මම හිතන්නේ මීට වඩා ඒ දේ ප්‍රචලිත වෙයි. ඔව් හැබැයි දැන් හොඳ සමාගම් වලින් ෆිලිප්ස් වගේ සමාගම් වලින් හදන LED වල් දැනට මිලදී ගන්න තියෙනවා. ඔව්. මිල රුපියල් 3000කට ආසන්න. ඔව්. ගොඩක් මිල අධික. ඔව්. අපි හිතමු ගෙදර කාමර 10ක් තියෙනවා. බල්බ් 10 දාන්න කාමර 10ක් නැහැ. බල්බ් 10ක් තියෙනවා කියමු. ඒ කාමර 10ක් වලට ගියා කිව්වොත් ඉතින් උට ජෙනරේටරයක් උනත් අයි කරගත්තා කියන්නේ. මේ කාමර දෙවේ ලයිට් 10ක් තියෙනවා. ලයිට් 10 ගන්න රුපියල් 30000ක මුදලක් වැය කරන්න ඕනේ නේද පුතේ? එතකොට අපි CFL බල්බ් දැම්මොත් එහෙම කාමර 10ට රුපියල් 3500ක් වගේ වෙනකොට පුළුවන් නේ 350 විතර බල්බ් එකක් ගන්න පුළුවන් නේද පුතේ? හොඳ එක. හොඳ එක. ගත්තොත් එතකොට 3035000 vs 3500 බල්බ් පහ දාන්න. එතකොට LED බල්බ් එකේ සමහරවිට වොට් ප්‍රමාණය වොට් 5ක් විතර නේද පුද්දික? පහක් වගේ පහක් අටක් වගේ තමයි වෙන්නේ. අපි CFL සාමාන්‍ය දැන් ටෙක් කතා ගන්න තැන මේ දාලා තිනේ වොට් 11ක එක. ඉතින් එතකොට වෙනස තියෙන බොට් පහක. එතකොට මුළු ගෙදරම ලයිට් එක පාර දාලා තිබ්බ බොට් 50ක මේ මොබල් 10ක් කියලාගේ බොට් 50ක වගේ වෙනසක් තමයි තියෙන්නේ. මේ බොට් 50ට ලයිට් බිල කොච්චරක් වෙනවද බුද්ධි කියලා වෙනස. එතකොට ඔහොම ගණන් හදලා බැලුවත් එහෙම ලයිට් එකට ගිය මිල කවර් කරගන්න යන කාලය කොච්චර හිතා ගන්න බෑනේ. මේ උපුත් අඩු ගන්න අවුරුදු 6ක් 7ක් පොල්ගේ සද්දෙමදි ඒකම මේ දැන් ඔය ඒ කාලේ පාවිච්චි කරනකොට ආයි මේක ෂේ වෙලා යනවනේ. එතකොට ආයි අලුතෙන් දාන්න වෙනවා. ඔව් අනිත් එක තමයි මේ දැන් චැට් එකේ ගාණී කියනවා මේ 750ට දිනවා 450ට දිනවා කියලා. මේවා තමයි අර ට්‍රාන්ස්ෆර් දාලා මේ මුකුත් නැතුව රෙජිස්ටර් එක එක කන්ඩෙන්සර් එකක දාලා අනිත් එක ගාණික තව දෙකක් එකක් තමයි ඔය අඩු ගන්නට තියෙනේ වගේ මේ LED වලට හීට් සින්ක් එකකුත් දාලා එනවා. ඒ කියන්නේ පවර් ලොස් එක එතනිනුත් ලොකු ප්‍රමාණයක් ඇති වෙනවා. ඔව් හීට් එක ජෙනරේට් වෙනවා කියන්නේ එතන ලොකු පවර් එකක් මෙයා වෙනවා කියන එකයි නේද? සරලව කතා කරොත් උපුත් ඔව් ඉතින් කොහමද දැන් CFL එකට වඩා නම් දැන් අපි ටන්ස්ටන් ලෑම්ප් එකකින් CFL එක යනකොට 80ක් 90ක් විතර ඉදිරි තියක් තියෙනවානේ. ඒ තාපේ කොච්චරක් LED එකට යනකොට මම හිතන්නේ 105කට වගේ එහෙම පුංචි ඇඩ්වාන්ටේජ් එකක් තාම තියෙනවා. ඔව් ඉතින් තේරුමක් නැහැ සරලව කිව්වොත්. මං කියන්නේ මේවා අපි ටෙස්ට් කරලා පෙන්නනවා කියලා. මොකද මං ඔවා කියලා අන්තිම නොකර ඉඳලා චාටර්ලා තියෙනවා. මොකද අපි කාලයක් කතා කරා අර මේ ප්ලග් එකක් ගැහුවාම කරන්ට් එක ඉතුරු වෙනවා ගැන අපේ සාදීපත් බොරුකුව එකක් ටෙස්ට් කරමු කියලා. ඒක අත්‍යවට අල කරන්න හිතුව මම තමයි මම ඒක ගැන කතා කරන්නේ තියෙන්නේ. අපි මාරුවෙම චැට් එකේ ප්‍රශ්න වල ගියානේ. දැන් නිකන් අපේ ප්‍රශ්නෙට මාරු වෙබ් ඩිසයින් හා UI ඉංජිනේරින් වලදී ලේඅවුට් ඩිසයින් සහ ඩිසයින් පැටර්න් එකක් යොදා ගන්න අන්දම පැහැදිලි කරන්න. වෙබ්සයිට් එකක් මොබයිල් ඇප්ලිකේෂන් එකක් බවට හැරවීමේදී අනුගමනය කළ දේවල් මොනවාද? iPad හෝ Android ටැබ් වලදී වෙබ් පේජ් එකට නියමාකාර දර්ශනයට කළ යුත්තේ කුමක්ද? නලින් තමයි අහන්න. ඔව්. ඔබ දා කාලින් ගත මම මුලින් ගේ නලින් ඔබ දැන් රයිදර් මාසෙක විතර ඉඳලා අහනවා මේ. අපි නලින්ට බොරු කියලා අපි මේ වෙනම පොඩ්කාස්ට් පටන් ගන්නවා එහෙම කියලා මේ දැන් ඉතින් අද කතා කරමු ටිකක් හරි ඔබ. මේ පළවෙනි දේ තමයි මේ UI ඩිසයින් කරනකොට නැත්නම් වෙබ් පේජ් එක ලේඅවුට් ඩිසයින් කරනකොට කොහොමද ඩිසයින් පැටර්න් එකක් පාවිච්චි කරන්න හැම කියලා. ඒක හැබැයි මේ මට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා මේ නලින් ඩිසයින් පැටර්න් කියලා එතෙන්දී අදහස් කරේ මොකද්ද කියලා. මොකද මේ ඩිසයින් පැටර්න්ස් ඒ කියන්නේ යූසර් ඉන්ටර්ෆේස් වල පැටර්න්ස් තියෙනවා. ඊට අමතරව ඩිසයින් පැටර්න් ගියාම අර ආකිටෙක්චරල් පැටර්න් තියෙනවා. මේ සිස්ටම් එක හදන්නේ කොහොමද, ඒකේ කොම්පොනන්ට් එකතු වෙන්නේ කොහොමද, ඒ වගේ දේවල්. ඊට අමතරව තව ඩිසයින් පැටර්න් කියලා අර කොමන් නිකන් ඕනි වැඩක් කරන්න යනකොට එන ප්‍රොබ්ලම් වලට සොලූෂන් දීපු පැටර්න්ස් ටිකක් තියෙනවා. ඒවා ගැන නෙමෙයි කියලා මං හිතන්නේ. මං හිතන්නේ නලින් ඔතන කතා කරන්නේ UI ගැන කතා කරපින්ද අර UI වල තියෙන මේ පැටර්න්ස් ටිකක් කියලා. ඒකට නම් ඉතින් පළවෙනි දේ තමයි අර ගොඩක් ඔය ඩිසයින් මැගසින් එහෙම තියෙනවානේ. මැගසින් තියෙනවා, ඩිසයින් වල තියෙන කමියුනිටි තියෙනවා. ඒ වගේ පොඩ්ඩක් ටච් එකේ ඉන්න ඕන. මොකද හැම දෙයක්ම මේ අලුතෙන් මොකක් හරි අපි හිතමු වෙබ්සයිට් එකකට අලුත් ඩිසයින් එකක් ආවා කියලා, අලුත් යූසර් ඉන්ටර්ෆේස් කන්සෙප්ට් එකක් ආවා කියලා. එතකොට අර කමියුනිටි වල තමයි ඕක ගොඩක් කතා වෙලා, ඒක රිවියු කරලා, ඒකේ අඩුපාඩු පෙන්නලා දීලා එහෙම එන්නේ. ඊට අමතරව දැන් අපි දැනට තියෙන දේවල් කියලා හිතමුකෝ. ඒ වගේ නම් ගොඩක් වෙලාවට ඉතින් අර ඔය අර top 10 top 50 හොම කියලා UI designs මේ නම් කරනවානේ. අන්න ඒ වගේ ඒවා follow කරනවා නම් මේ අපිට ගොඩක් ඒ කියන්නේ හිතා ගන්න පුළුවන්. අපි හිතමු registration form එකක් කියලා. එතකොට ජනප්‍රියම මොන හරි site තියෙනවා නම් ඒ වගේ කොහොමද registration form හදලා තියෙන්නේ? හරි, ඒක හදලා තියෙන්නේ කොහොමද? ඒ වගේ step key එකට යන්න තියෙනවද? user ගේ data ගන්න මොන මොනවද? අඩුම විදිහට register වෙන්නේ කොහොමද? නැත්නම් sign in එකක් නම් සයින් ඉන් වෙන්නේ කොහමද? සිංගල් සයින් ඉන්ද තියෙන්නේ නැත්නම් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනද? ඒ වගේ මේ දේවල් ගැන පොඩ්ඩක් අර මේ දැනට يعني අර හොඳ කට්ටිය හොඳම කියලා පිළිගන්න දේවල් ගැන පොඩි අවධානයෙන් ඉන්නවා නම් පොඩ්ඩක් මේ UI නැත්නම් layout design කරනකොට ගොඩක් වැදගත් වෙනවා. ඒවා තමයි ඇත්තටම patterns කියලා follow කරන්න තියෙන්නේ මේ designs වලදී. ඉතින් UI ඩිසයින් ගන්නම් ඇත්තරම මේ ගොඩාක් තිල්න හිටියනම් ගොඩක් හොඳයි මේ කතා කරන්න. මොකද මේ අපිට ගොඩක්ම මේ UI ඩිසයින් කරන්න හම්බෙන්නේ නැති නිසා. හැබැයි මූලික වශයෙන් ඔය කියපු ටික තමයි UI ඩිසයින් කියන්නේ ගයිඩ්ලයින් මොන හරි ෆලෝ කරනවා නම් ඔළුවේ තියා ගන්න ඕන ටික. මේ ඊළඟට කාලින්ග තව එකක් මම ප්‍රශ්නෙව සාරාංශ කරලා ගත්තේ මේ නලින් අහලා තිබුණේ මොනවද ස්ටෙප් ටිකක් පොඩ්ඩක් කියන කියලා. ඇත්තටම මුලින්ම හදන්න ගත්තොත් වයර් ෆ්‍රේම්ස් කියලා මේ කියනවා අපි. ඒ කියන්නේ අපි සයිට් එකක් හරි ඇප්ලිකේෂන් එකක් හරි යූසර් ඉන්ටර්ෆේස් එකක් මොකක් හරි හදන්න කලින් වයර් ෆ්‍රේම් එකක් කියලා කියන්නේ අපි අර නිකන් කොලේක කටසටහනක් අඳින්න ඕනේ ස්ක්‍රීන් එක ඇඳා මේ වගේ බටන් ටික උඩ මෙනු එකක් මේ පේලියට තියෙනවා ඉමේජ් එකක් මෙතනට එනවා ඔහොමම කියලා අපි හදන ටිකම අපි ඉරි වලින් නිකන් මේ සරල ජ්‍යාමිතික හැඩ වලින් මේ පෙන්වන එක. ඒක ඊළඟට රෙජිස්ට්‍රේෂන් එක නම් මෙහෙම හෝම් පේජ් එක නම් මේ විදිහට එහෙම කියලා එක එක විදිහට මේ වයර් ෆ්‍රේම්ස් අඳිනවා. ඒක තමයි පළවෙනිම දේ. මොකද ඒ කියන්නේ කවුරු හරි ක්ලයන්ට් කෙනෙක් අපිට කිව්වට පස්සේ මට මෙන්න මේ සයිට් එක මෙන්න මේ වැඩ ටික තියෙන්න ඕන කියලා අපි කරන දෙයක් තමයි වයර් ෆ්‍රේම් වලින් ඒක ඉස්සෙල්ලා මේ හදලා එතකොට අර ඒකට සම්බන්ධ හැම දෙනාටම මොකක් හරි පේන දෙයක් තියෙනවා අන්තිමට. ඇත්ත සයිට් එක හරි යූසර් ඉන්ටර්ෆේස් එක හරි හදන්න කලින් මෙන්න මේ වගේ විදිහට තමයි ලේඅවුට් එක එන්නේ, මේ වගේ තමයි මේ UI කොම්පොනන්ට් ටික arrange වෙලා තින්නේ එහෙම කියලා. ඊළඟට මෙන්න මේ ස්ක්‍රීන් වලදී මේ ইনফরমේෂන් තමයි කැප්චර් කරගන්නේ අපි. මෙතනින් එහාට යන්නේ මෙන්න මේවා ටික. ඊට පස්සේ මෙතන මේ ස්ක්‍රීන් එකේ තියෙන උන කන්ඩිෂන් මෙන්න මේවා. එහෙම කියලා වයර් ෆ්‍රේම් එකේදී තමයි හදාගන්නේ. මේ ඊට අමතරව දැන් කාලිංග දැන් මේ ළඟදී මම කියවපු දෙයක් තමයි ඒකට ගොඩක් අය එකඟ වෙනවා මං හිතන්නේ. දැන් වයර් ෆ්‍රේම් කියන එකත් දැන් අභාවයට යනවා කියලා. මොකද ඒක ඔය ටිකක් කාලයක ඉඳලා පාවිච්චි කරපු දෙයක් මේ ඩිසයින් වලට මේ කියන්නේ මූලිකවම ඩිසයින් හදාගෙන අර කන්සෙප්ට් එකක් ඉදිරිපත් කරන්න. හැබැයි දැන් අර ප්‍රොටෝටයිප් කරන ටූල්ස් එහෙම සෑහෙන්න පාවිච්චි වෙනවා. හොඳම උදාහරණ තමයි අපි හිතමු වෙබ් වලට ගියොත් අර ට්විටර් බූට්ස්ට්‍රැප් කියලා මේ ඒගොල්ලන්ගේ ලයිබ්‍රරි එකක් තියෙනවා. ඒ කියන්නේ CSS ලයිබ්‍රරි එකක්. ඒකේ තියෙනවා මේ UI කොම්පොනන්ට් කොහොමද ලේසියෙන්ම ගන්න කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හදපු කොම්පොනන්ට් ටිකක් තියෙනවා. ඩයලොග් බොක්ස් නම් මෙහෙම, චෙක් බොක්ස් මේ වගේ, බටන් මෙහෙම, ටෙක්ස් ෆීල්ඩ් නම් මේ වගේ එහෙම කියලා මේ රෙඩිමේඩ් කොම්පොනන්ට් තියෙනවා අපිට. ඔව් අපිට ඒක පාවිච්චි කරලා ඉක්මනට මොකක් හරි සයිට් එකක් හරි යූසර් ඉන්ටර්ෆේස් එකක් විෂුවලයිස් කරලා පෙන්වන්න පුළුවන්. අර වයර් ෆ්‍රේම් එකක් ගහනවට වඩා අර ෆීලිං එකක් එනවා ඒක බැලුවට පස්සේ. මොකද ඇත්තම දේවල් තියෙන හින්දා ඒකින්ද වයර් ෆ්‍රේම් කියන එකක් දැන් ටික ටික අභාවයට යන එකක්. හැබැයි තවම මේ නිකන් ඒක අර සම්මතයක් විදිහටම පාවිච්චි කරනවා තවම ගොඩක් කට්ටිය මේ ලේඅවුට් හරි යූසර් ඉන්ටර්ෆේස් හරි මුලින් හදාගන්න ඕනවා. ඔව් ඕකටම අර මේ කිව්වාගේ jQuery ලගේ තියෙන බුද්ධික ගොඩක් jQuery පාවිච්චි කරනවා. ඒගොල්ලෝ UI libraries තියෙනවා, ඒ කියන්නේ designs. දැන් mobile කතා කරොත් එහෙම බුද්ධික මේ Android iPad ගත්තොත් එහෙම web browsers ගොඩක් කියලාට බුද්ධික 99.9%ක්ම HTML rendering normal desktop එක ගන්නට වෙනව නේද බුද්ධික. අඩුපාඩුකට තියෙන flash වගේ පාවිච්චි කරන්න බැරි වෙනවා ඒ වගේ. jQuery වගේ ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා jQuery mobile කියලා වෙනම වෙනවා. ඉතින් jQuery වලින් ලිව්වොත් එහෙම mobile එකේදී ඒක වැඩ කරනවා. සැලකිලිමත් වෙන්න ඕනේ ඉතින් අර පාවිච්චින පහස්තියට ලේඅවුට් එකක් හදන්න එකයි නේද මුලදී. අනිවාර්යයෙන්. දැන් වෙබ්සයිට් එකක් අපි ඇප්ලිකේෂන් එකකට ගන්න ඕනේ නේද මොකද? එතකොට ගාලින්ග දැන් අපි user interface පැත්තෙන් නැතුව අපි හිතමු දැන් ඔකේ functionality පැත්තෙන් ගත්තොත් පළවෙනි දේ තමයි වෙබ්සයිට් එකක තියෙන සාපේක්ෂ ඒ කියන්නේ mobile application එකකට සාපේක්ෂව ගත්තොත් වෙබ්සයිට් එකක තියෙන ගොඩක් වැඩ ගොඩක් කරගන්න පුළුවන්. මොකද වෙබ්සයිට් අපි හිතමු කම්පැනි එකක වෙබ්සයිට් එකක් ගන්නවා කියලා. ඒකේ කම්පැනි එකේ තියෙන ප්‍රොඩක්ට් ගැන, ඒකේ හිස්ටරි එක ගැන, ඒකේ සර්විස් ගැන, ඒවැය තියෙන ඩිපාර්ට්මන්ට් ගැන, ඔය වගේ නිවුස් එකේ තියෙන නැති එකක් නැහැ. කියන්නේ හැමදේම වෙබ්සයිට් එකේ තියෙනවා. හැබැයි ඕක ඇප්ලිකේෂන් එකකට අපි ගෙනියනකොට අපි බලන්න ඕන මොබයිල් එකට ගන්න මොන මොනවද කියලා. අර මොකද සයිට් එකේ තියෙන ඔක්කොම ටික ගෙනහිල්ලා මොබයිල් එකට දැම්මොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද මොබයිල් ඇප්ලිකේෂන් එක හරි මොබයිල් වෙබ්සයිට් එක හරි පාවිච්චි කරන කෙනා පාවිච්චි කරන්න ඕක ඩෙස්ටොප් එකක පාවිච්චි කරන වැඩට නෙමෙයි. මේ ගොඩක් වෙලාවට එක්කෝ ඩෙස්ක්ටොප් එකක්වත් පාවිච්චි කරන්නේ ගෙදර හරි ඔෆිස් එකේ හරි කොහරි වැඩ කරන වෙලාවටනේ. මොබයිල් එකේදී අපිව සයිට් එක හරි ඇප්ලිකේෂන් එක හරි පාවිච්චි කරන්නේ එක්කෝ කොහේ හරි යන ගම. හරි? එක්කෝ අපිට ලොකු කනෙක්ෂන් එකක් නැති වෙලාවක, ඒ කියන්නේ data කනෙක්ෂන් එක, සෙලියුලර් කනෙක්ෂන් එක තියෙන වෙලාවට. ඊළඟට අපිට මොකක් හරි කරන්න ඕනේ වැඩේ අපි බොහොම ස්ටෙප් අඩුම ගානකින් කරගන්න ඕනේ. අපි හිතමු මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ගැන ඉන්ෆර්මේෂන් බලන්න ඕනේ කියලා. අපි හිතමු දැන් තියෙනවා කියලා මේ අපි සමාගමක මොකක් හරි බ්‍රාන්චස් ගැන ඒගොල්ලන්ගේ තියෙන විස්තරයක් තියෙනවා. අපිට ඒකේ කන්ටැක්ට් නම්බර් එක හොයාගන්නවා කියලා. අපි ඕක මෙනු එකකින් ගිහිල්ලා ඊට පස්සේ සර්ච් කරලා ඔය වගේ ගිහිල්ලා හදා ඒක හොයාගන්න ගියොත් එහෙම අපිට පියවර ගානකින් යන්න ඕන. අපි හිතමු මොබයිල් එකේදී අපිට ඕක හොයාගන්න ඕන නම් අපිට දෙන්න බලන් හොඳම එක තමයි මොබයිල් එක ගොඩක් වෙලාවට තියෙන ලොකේෂන් සර්විස් එකක් තියෙනවා මොබයිල් මේ ඩිවයිස් එකක. එතකොට අපිට කරන්න පුළුවන් එක තමයි ලොකේෂන් සර්විස් එක අරගෙන ඒ ලොකේෂන් එකට අදාළව කිට්ටු හරි තියෙන මොනවා හරි ඒවල බ්‍රාන්ච් එකක් තියෙනවා නම් ඒ ටික මුලට අරගෙන දෙන්න. එතකොට මේ ඒකේ එකක් තමයි අපිට අර එකම වැඩේ කරගන්න යන්න ඕන පියවර ගන්න අඩු කරගන්න. අනිත් එක අර මේ ප්ලැට්ෆෝම් එකේ තියෙන නේටිව් ෆීචර්ස් අපි ඔක්කොම පාවිච්චි කරනවා. අපි හිතමු දැන් ඩෙස්ක්ටොප් එකේ නැතිව මොනවද කියලා මොබයිල් එකේ තියෙන්නේ. හරි, ලොකේෂන් සර්විස් එක තියෙනවා, GPS තියෙනවා, කැමරාවක් තියෙනවා ගොඩක් වෙලාවට. හරි, ඊළඟට අපිට ඕනම් ප්‍රොක්සිමිටි හරි සෙන්සර්ස් පාවිච්චි කරන්න පුළුවන්, ඇක්සලරෝමීටර්, කම්පාස් ඒ වගේව පාවිච්චි කරන්න පුළුවන්. අපි බලන්න ඕන අර වෙබ්සයිට් එකක් හරි ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් එකක් හරි මොබයිල් වලට ගෙනියනකොට ඒකෙන් ඒ මොබයිල් එක්ස්පීරියන්ස් එකක් දෙන්න ගන්න ඕන මොනවද? ඊටාම ඒ කියන්නේ දැන් අපි ගන්නකොට බොහොම ටිකක් තමයි සිලෙක්ට් කරගන්න ඕන. මොකද ඒකේ අපි සිලෙක්ට් කරගන්න ඒවා අඩු වෙන තරමට අපිට මේ ෆීචර් එකට ફોકસ කරලා වැඩ කරන්න පුළුවන්. අනිත් එක ඒකට කොහොමද අපි ප්ලැට්ෆෝම් එකට මේ ඒ කියන්නේ මොබයිල් ප්ලැට්ෆෝම් එකේ තියෙන දේවල් ඔය මම කලින් කිව්ව GPS ඊළඟට කැමරා ඒ වගේ දේවල් අපේ අර තියෙන වැඩවලට කොහොමද උපරිම විදියට පාවිච්චි කරගන්නේ? අන්නේවා තමයි මුල ඒ කියන්නේ මූලිකවම සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට තමයි බලන්න ඕන user interface එකක් හැදෙන්න ඕන කොහොමද? ඊළඟට කොයි කොයි device වලටද අපි support කරන්නේ? ඒකත් ප්‍රධාන එකක්. මොකද තීන application එකක් ගන්නකොට ගොඩක් දෙනෙක් කරගන්න එකක් තමයි මේ තීන platform ඔක්කොටම එක සැරේ support කරන්න යනවා. ඒ වගේ දේවල්. එහෙම නැතුව අපි තෝරගන්න ඒ කියන්නේ අපේ ඉන්න යූසර්ස්ලා කොයි ඩිවයිස් ද වැඩිය පාවිච්චි කරන්නේ කියලා ඒක තීරණයකට එන්න වෙනවා. ඊළඟට අපි පාවිච්චි කරන ටෙක්නොලොජි එක මොකද්ද? අපි ඒක මොබයිල් වලට ගෙනියනකොට නේටිව් ඇප්ලිකේෂන් එකකට ගෙනියනවද, එහෙම නැත්නම් වෙබ් ඇප්ලිකේෂන් එකක් විදියට ගෙනියනවද, නැත්නම් හයිබ්‍රිඩ් ඇප්ලිකේෂන් කියලා අපි කියනවා. මොකද නේටිව් ෆීචර්ස් තියෙනවා ඒක ඇතුලේ. ඕනි තැන්වලදී වෙබ් කොම්පොනන්ට් පාවිච්චි කරනවා ඒ වගේ එකක් කරනවද? ඒව හැම දෙයක්ම තීරණය කරන්න අර වගේ කියන්නේ අපි දෙන්න යන ෆීචර්ස් ඉවලුවේට් කරලා බලන්න ඕන කොයි කොයි මට්ටමටද මේ ඒක මොබයිල් වලට ගෙනියනකොට වැදගත් වෙන්නේ කියලා. ඒ ටික තමයි කාලින්ග මූලිකව බලන්න ඕනේ. ඊට අමතරව ඉතින් අපි සයිට් එකක් කරනකොට ඊළඟ වෙන ප්‍රශ්නේ තමයි data access කරන එක. ඒ වගේ දේවල්. ඒ කියන්නේ මොකද මේ දැන් සයිට් එකම අපිට කෙලින් මොබයිල් අපි හිතමු වෙබ්සයිට් එකක්ම මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි විදියට හදනවා කියලා. එතකොට කරන්න වෙන එක තමයි අපි අර කාලින්ග කිව්වා වගේ කලින් ලේඅවුට් එක වෙනස් කරන එක. මොකද මොබයිල් වලට දැන් ගොඩක් වෙලාවට ඉන්නේ ටච් ඉන්ටර්ෆේස් එකක්. ඒක දැන්ට දින ඩිවයිස් උත් ගොඩක් වෙලාවට එහෙම ඉස්සරහට එන්නේ ටච් ඉන්ටර්ෆේස් එකක්. එතකොට අපි අර ඩෙස්ක්ටොප් වලට හදපු වෙබ්සයිට් එකකට වැඩිය වෙනසක් තියෙන්න වෙනවා. මොකද මේ අර මේ ටච් වලට ඔප්ටිමයිස් කරපු විදිහට හදාගන්න වෙනවා මේ අපේ user interface එක. ඊළඟට මේ තව බලන්න ඕන එකක් තමයි මේ කොහොමද අපි බැක් එන්ඩ් එක ඇක්සස් කරන්නේ කියලා. ඕක අපි කියන්නේ වෙබ්සයිට් එකක් විදිහටම දෙනවද, එහෙම නැත්නම් අපේ තියෙන data හරි content හරි ඇක්සස් කරලා අපි වෙනම mobile optimize කරපු වෙනම site එකක් විදිහට එනවද, එහෙම නැත්නම් native application එකකට අපි service layer එකක් දාලා ඩේටගන්ට ටක්සස් කරනවාද කියලා අන්න එකත් සැලගලිමත් වෙන්න ඕන තියෙන ඇපලිකේෂන් එක මොබයිල් වලට ගනිද්දි. ඔව් මම සෑහෙන පිරිතරක් වෙන්නේ නැති එක. චැට් එකේ පොඩි මෙසේජ්ලක් ගියා මේ අපි ලකී තමයි කිව්වේ මේක ටිකක් වෙලා කියලා මේ LED වලට කරන්ට් යනවා නම් LED TV වල LCD TV ගත්තම LED TV වලට අඩුවෙන් කරන්ට් එක යන්නේ ඇයි කියලා. කවුරු හරි කිව්වද එහෙම අඩුවෙන් කරන්ට් එක යනවා කියලා. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. LED සහ LCD TV අතර තියෙන එකම වෙනස තමයි තිරේ හැම දෙකේම LCD. LED තිරයක් එන්නේ නැහැ, LCD තිරයක් එන්නේ. බැක්ලිට් එක කියන්නේ තිරය ආලෝකමත් කරන්න යොදා ගන්න තාක්ෂණය LCD කියන TV එකේ බදාගත්තේ ෆ්ලොරසන් ඩිස්ප්ලේ එකක්. ඒ කියන්නේ ෆ්ලොරසන් ලයිට් එකක්. ඒක හයි වෝල්ටේජ් එකකින් පත් වෙන එකක්. ඒකට යම්සි විදුලියක් වැය වෙනවා. LED TV ගත්තාම LED TV හරි LED මොන්ට හරි ගත්තාම ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි HLED සහ බැක්ලිට් කියන. බැක්ලිට් කියන ටෙක්නොලොජිය ගත්තොත් එමේ LED විශාල ප්‍රමාණයක් තිරය පිටිපස්සේ ගන්න. LCD එක පිටිපස්ස විශාල ප්‍රමාණයක් තියෙනවා මේක ආලෝකමත් කරන්න. එජ්ලිට් කිව්වත් එහෙම තිරේ වටේට විතරයි LED ප්‍රමාණයක් තියෙන්නේ ආලෝකමත් කරන්න. වටේ LED තියෙන වර්ස් LCD ගත්තොත් එහෙම යම් කිසි විදුලියේ අඩුවක් තියෙන නමුත් ඒක يعني ලොකු වෙනස 50 60ක වෙනසක් නෙමෙයි. ඒක නිසා ඒකත් වැරදි මතයක් LED TV වලට අඩුවෙන් කරන්න කියන්නේ කියලා LCD TV වලට වඩා. බැක්ලිට් වලත් එහෙම හිතන්නේ වැඩියෙන් යනවා. ඒක කලින් ඔය ඇඩ්වර්ටයිස් කරනකොට තමයි ගොඩක් ඇඩ්වර්ටයිස් වෙන ඇත්තටම කඩවලේ වුන් තමයි ඔය කියන්නේ මේ ලංකාවේ කඩවල. මොකද ඉතින් ඔබ TV එක ගන්නකොට පොඩ පිටිපස්සේ බලන්න බොට් කියන එක. දැන් උදාහරණ ගත්තොත් මගේ මේ ඉස්සරහා තියෙන්නේ LED මොනිටර්ස් දෙකක්. අතන තියෙන්නේ LCD මොනිටර් එකක්. ඔය දෙකම බොට් 25. පවර් කන්සම්ප්ෂන් එක දිහා වෙනසක් ඇත්තෙම නැහැ. අනික මේ මොනිටර්ස් දෙක අලුත් මොඩල්ස් දෙක. ඒක තමයි මේ හැබැයි LED vs CRT monitor අනි LCD vs CRT ගත්ත ලොකු වෙනසක් තියෙනවා. ඔව් පොඩි. මං හිතන්නේ එතන මේ ගොඩක් LED වලට යද්දී වෙනසක් තියෙන්නේ මං හිතන්නේ අර කාලයත් එක්ක ආලෝකයේ ෂේ වෙන එක මං හිතන්නේ LED වල ටිකක් අඩුයි fluorescent වලට වඩා. ඔව් ඒ කියන්නේ තිරේ අඳුර වෙන ගතිය අඩුයි. ඔව් එහෙම නැත්නම් වොට් ප්‍රමාණයෙන් ලොකු ලාභයක් නැහැ. ඔව්. ලොකු ප්‍රශ්නයක් ගන්න තරින්ද හන ටීවී එකේ CRT මොනිටරේ කැමරාවක් අල්ල ඉදිරිය අල්ලනකොට ඒකේ අල්ලනකොට ඉරියනවා කියලා. ඉරියනවා කියලා කියන්නේ ඇත්තනම් අපි කැමරා එකකින් මෙහෙම අල්ලන් ඉන්නකොට තිරේ තියෙන හරියට පේන්නේ. ගොඩක් කලකට පේන්නේ යටි කොටේ ඉරක් යනවා කියන්නේ. ඔව්. ඒකට හේතුව තමයි අපි හිතුවට මේ රූපේ හැමතිස්සෙම පෙනීගෙන ඉන්නවා කියලා මේ CRT වල හැමතිස්සෙම රූපෙ මෙල්ලන එක ඉරක් උඩින් පල්ලට මේ රූපය ඇදගෙන ඇදගෙන ඇදගෙන යනවා. ආය උඩින් පල්ලට ඇදගෙන ඇදගෙන යනවා. උඩින් පල්ලට ආය ඇදගෙන යනවා. එහෙම තමයි. කැමරා එකක් ගත්තාම ස්කෑන් කරනවා කියලා කියන්නේ. ස්කෑන් කරනවා කියලා කියන්නේ. කැමරා එකක් ගත්තාම කැමරා එක තප්පරයකට රූප රාමු ගන්න ප්‍රමාණයක් තියෙනවා. 1යි 2යි 3යි කියලා. ඔය ස්කෑන් එක ගොඩක් වෙලා TV එකේ වෙන්නේ මට මතක විදිහට තප්පරයට 60 වාරයක් හරි වගේ ගන්න. මට හරියට මතක නෑ ඒක වැරදින්න පුළුවන්. 70 ඒ වගේ ගන්න. 70ක් ඔය 60ක් 70ක් අතර සිලෙක්ට් කරන්න පුළුවන්. 60යි 70 වගේ හර්ට්ස් ප්‍රමාණයක් තමයි වෙන්නේ. කැමරාව තප්පරයට රූප රාමු 30ක් වගේ තමයි සාමාන්‍යයෙන් ගන්නෙ 30ක් 34ක් වගේ ප්‍රමාණයක්. එතකොට වෙන්නේ අර එක රූප රාමුවක් ටග් ගාලා ගන්නකොට රූපේ ඇඳලා තියෙන පොඩි ප්‍රමාණයක්. තිරේ ඇඳලා තියෙන අර රීෆ්‍රෙෂ් වෙගෙන යන වෙලාවයි. රීෆ්‍රෙෂ් වෙගෙන යන වෙලාවයි. ඉතින් ඒක වගේ තප්පරයට වැඩි ෆ්‍රේම් එකක් ගන්නවා. හැම තිරේ භාගයට දෙන්න ටික විතරයි. අර කැමරාවට අසු වෙන්නේ. මොකද අපේ ඇස් ගොඩක් මෝඩයි. ඇහි ගොඩක් වෙලාට රූපය ගොඩක් වෙලා රැඳිලා තිබිලා තමයි යන්නේ නැති වෙන්නේ. නමුත් කැමරාව එහෙම රැඳී තිබෙන්නේ. ඒ වෙලාවට පේන එක ඒ වෙලාවට ටග් ගාලා ගන්න එක තමයි වෙන්නේ. මම හිතන්නේ කැමරාව වලට හොල්මන් අහු වෙලා අපේ ඇස් වලට හොල්මන් අහුන වෙන්නේත් ඒකයි නේද බුද්ධි. අයි ඒක වෙන්න පුළුවන්. තවත් ප්‍රශ්නයකට යමු නේද? හරි දාන්න. මගේ iPad එක රත් වෙලා තියෙනවා. ඊමේල් එකට අලුත් මේල් එකක් ආවම මොබයිල් ෆෝන් එකට SMS එකක් එන්න හදාගන්නේ කොහොමද? ඒක කලින් යන්නේ. ඕකට ඔය වැඩේටම හදපු සර්විස් එකක් නම් තියෙනවා මේ. ඒක චම්ලි චැට් එකේ දාන්න බෑනේ. අපි මේ පොස්ට් එක දානකොට දාමුනේ. සාමාන්‍යයෙන් නම් ෆෝඩින්ග් එකක් දැම්මත් හදාගන්න පුළුවන් නේද? ඔව් සාමාන්‍යයෙන් නම් මේක පුළුවන්. දැන් ඔය මම කියපු සර්විස් එක නම් කරන්නේ ඇත්තටම මේ ඒගොල්ලෝ ඊමේල් ෆීඩ් එක අරගෙන RSS එක අරගෙන මේ ඊමේල් වලට තමයි දෙවන්නේ ඇත්තටම. ඒක අරගෙන ඒක ට්වීට් කරනවා. ට්විටර් account එකක් හදලා ඒක දානවා. මාරු ඊමේල් ඇට් ට්විටර් එකේ මේ එතකොට අපිට ගැන අපි ප්‍රයිවට් එකකට හදලා ඒකට සබ්ස්ක්‍රයිබ් වෙලා තිබුණාම නැත්තම් ඩිරෙක්ට් එක ඒක බුද්ධික අපේ ඇට් එකක්ද දාලා ඒක ලෙවන්න නැත්තම් ඩිරෙක්ට් මෙසේජ් එකක් එනවා DM එකක් දානවා ඒක කාලින්ග මේ ඇත්තටම ඒකේ දාන්නේ නිකන් අපි ස්ටේටස් අප්ඩේට් කරන විදිහට දාන්නේ. ඔව්. ඒ කියන්නේ එතකොට අපි account එකක් හදලා ඒක protect කරලා ඒක අපිට මොනවද hide කරලා මේවා කරන්නේ අප්පා. එහෙම ගන්නවනේ මේ එහෙම නැත්තම් ඉතින් අර email to SMS service එකක මේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය mobile operators ලා දෙන හැබැයි එකම දේ ඒක reliable නෑ. ඒක reliable නෑ ඒක සල්ලිත් ගන්නවා යන. ඔව් නැත්තම් filter එකක් දාලා අපිට ඕන mail මේ ඒ ඇඩ්‍රස් එකට ෆෝවර්ඩ් වෙන්න කියලා දුන්නාම අපි ඒක ෆෝන් නම්බර් එක ඇඩ් මොකක් හරි dialog.lk හරි වගේ ඔපරේටර්ගේ මේ ඇඩ්‍රස් එකත් එක්ක මේ එතකොට ඊමේල් ඇඩ්‍රස් එක ඒකට එවන එකක් SMS විදිහට එනවා මේ ඒකෙදී ඉතින් වෙන්නේ අර මේල් එක ඔක්කොම එන්නේ සබ්ජෙක්ට් එකයි ඒ වගේ මේ පොඩි දේවල් ටිකක් තමයි එන්නේ ඔගෙදීන් තවත් කතාවක් කිව්වොත් එහෙම බුද්ධික මේ දැන් ගොඩක්ම ෆෝන් වල ඊමේල් බිල්ටින් තියෙනවා නේද බුද්ධික ඔව් ඒක පාවිච්චි කරන්න පුළුවන් බුද්ධික ෆෝන් එක අරනවාම රිටෝන් ෆෝන් එකේ ඊමේල් තියෙනවා ගොඩක් GPRS එහෙම තියෙනවා නම් ෆෝන් එක ගොඩක්ම වෙලාවට තියෙනවා මේ ඊමේල් ක්ලයන්ට් එක ඉතින් ඒක සෙට් කරගත්තා නම් හරි එක්කෙනෙක් නමක් නැති කෙනෙක් කියන 3D වීඩියෝ ගැන කියනල ඒවා බලන්න හැටි කියන්නකෝ මයි දැන් ටෙක් කතා පරණ වැඩසටහන 3D අජීර්ණ වෙනකන් කතා කරලා දෙනවා මෙන්න 3D ගැන පොඩ්ඩක් ගිහිල්ලා පරණ වැඩසටහන එවනම් පුළුවන් ගොඩක් කරලා තියෙන ගැටලුවක් තමයි බුද්ධික මේවා හිතන්නේ මේ ගැටලුවක් නෙමෙයි මේක ඇත්තට මේක අහනගෙන අඩ බයිනෝ නෙමෙයි මේ හැම වැඩසටහනම අහන්න නැති වුණාම මිස් වෙනවා සහ අර ගොඩක් වෙලාවට කන්නේ නැත්නම් සමහර අය ප්‍රශ්න තියෙන දැන් විතර ගිහලා ඒ ප්‍රශ්න ටික විතරක් අහලා නිකන් ඉන්නවා එතකොට වෙන අඩුපාඩුවක් තමයි අර අපි නිකන් ප්‍රශ්න වලට අදාළ නැතුව කතා කරනේවා එහෙන් මෙහෙන් කතා කරනේවා මිස් වෙනවා. ඉතින් මුලේ ඉඳන් අග වෙනකන් ටෙක් කතා අහනවනම් අමාරුයි හරි. මම හිතන්නේ මේ සමහරලාට ගොඩක් අය හිතෙන්න පුළුවන් මම මේ දන්න දෙයක් නේ කතා කරන්නේ. එකක් හරි දැනගන්න පුළුවන් නේ බුද්ධික. අපි උනත් සමහරලාට පොඩ්කාස්ට් එකක් පැය මං සමහරට පැය කහමාර පොඩ්කාස්ට් එක අහලා ඉගෙන ගන්න එක දෙයයි ඒක. ටෙක් කතා අහනවා නේ මං කියන්නේ වෙන වෙන පොඩ්කාස්ට් ඇහුවත් මේ ඒ වගේ නේද බුද්ධික. ඒක ඉතින් හැටියක් ඉතින් අර හැමෝම ඕනම කෙනෙක් යම් කිසි දෙයක් දන්නවනේ බුද්ධික. ඉතින් ඒ දන්න දේ ගැන සමහරවිට එක කතාවල අපිටත් කතා වෙන්න පුළුවන්. නොදන්න දෙයක් එකක් හරි තියෙන අවස්ථාවක් තියෙනවා. තව එක දෙතුන් පාරක් යා දැම්මොත් එයා කික් වෙනවා chat room එකේ. ඊළඟට සමන් 200 දහන අපෙන් eBay එකෙන් ගානට තියෙන Chinese tab වල දෝෂ මොනවාද? ඒව අප්ඩේට් එනවද? custom ROM දාන්න පුළුවන්ද? ඒ අඩුපාඩු තමයි අර අපි කලින් කතා කරා වගේ ප්ලේ එකට යන්න බෑ Google App Store එකට ගොඩක් කියා වැඩ කරන්නේ සමහර ඒවා දින වැඩ කරන ගොඩක් කියා වැඩ කරන්නේ අප්ඩේට්ස් එන්නේ නැහැ උමා ලාගට එන්නේ පරණ Android version එකක් තමයි තියෙන්නේ ගොඩක් වෙලාට ගොඩක් ඉඩ අඩුයි ගොඩක් ඒවා කිය අර ටච් එහෙම මේ එච්චර සාර්ථක නැහැ නේද ඔව් ටච් එහෙම හරියට වැඩ කරන්නේ නැහැ ඉතින් ඒ වගේ අර පරණ මේ Symbian phone වල වගේ සමහර ඒවා ටච් වැඩ කරන්නේ ඔව් ඒකම මේ තව ටිකක් කල් යනකොට ඔය ඒ කියන්නේ ටච් මුලදී හොඳට වැඩ කරත් වැඩ කරන්නේ නැතුව යනවා රීස්ටාර්ට් වෙන්න ගන්න ඒ වගේ ඉතින් ඒ ප්‍රශ්න දෙකලා තියෙනවා මුදලට වටිනාකමක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ නේද පොඩ්ඩික මේ ඒ කියන්නේ අඩු මුදලක් වුණාට ඒක මේ තියෙනවා මේක ඒක ඉතින් අර ඊට අර Huawei media pad ද මොකද්ද කියන එක මේ dialog එකේ මේ දැසරු කයි 1000කටද ගොහෙද දෙනවා ඒක යන්ත අඳුරන්ට හොඳයි නේද අර මේ හර්ෂයෙන් පාවිච්චි කරන හර්ෂ පාවිච්චි කරන හින්දා හොඳයි කියනෝ නෙවෙයි ඒක හොඳයි සාමාන්‍ය මට හිතෙන බුද්ධික මේ අද ටිකක් මේ ටෙක් කතාවල හැමෝම හැමදාම අපි නිකන් දේවල් කතා ගන්න හින්දා මේ හැමදාම ඇප් එකක් ගැන මොකක් හරි කියන්න අපි නිකන් ඇප් එකක් මේ වගේ ඇප් එකක් පාවිච්චි කරත් හොඳයි කියලා. ඔව්. මම කියන්නේ නම් Android ඇප් විතරයි. ඔව්. iPhone එකේ ඇප් ගැන කතා කරන්නේ නැහැ. මම හිතන්නේ Android වල පාවිච්චි කරන්න හොඳම නැති ඇප් එක තමයි Facebook ඇප් එක. මම හිතන්නේ ඊට වඩා මොඩ ඇප් එකක් නැතුව ඇති. තවත් පාවිච්චි කරන්න මේ මේවා ගත්තාම මේ සාමාන්‍යයෙන් Android phone එකක් තියෙනවා නම් පාවිච්චි කරන්න ඕන අනිවාර්යෙන් පාවිච්චි කර යුතු app තමයි මේ Dropbox වගේ එක. එතකොට Dropbox වගේ එකක් දාගත්තොත් phone එකේ ඉඳන් photo copy කරගන්න දඟලන්න දෙයක් නැහැ. Dropbox එකට දාලා තියලා කියන්න පුළුවන් Wi-Fi connect වෙච්ච වෙලාවට මගේ Dropbox එකට auto upload කරන්න කියලා. තව plus එකක් තමයි ඒගොල්ලෝ free space එකක් දෙනවා බුද්ධික අපි මේ photo upload කරනවා නේද? ඒගොල්ලෝ 500 MB දෙනවා. ඉතින් ඒ app එක තමයි සාමාන්‍යයෙන් මම හිතන්නේ මට නම් ටිකක් ගොඩක් වටනවා කියලා තියෙනවා. ඊළඟට Chrome. Google Chrome පාවිච්චි කරන්න පුළුවන් Android එක. මම අද කතා කරන්නේ Chrome ගැන තමයි. හැබැයි මේක අයිස්ක්‍රීම් සැන්ඩවිච්ට ඉහලට අන්න තමයි හම්බුවෙන්. වටිනාකම කියලා කතා කරොත් ක්‍රෝම් ලගේ තියෙනවා මේ සින්ක්‍රනයිසේෂන් සිස්ටම් එක. සින්ක්‍රනයිසේෂන් සිස්ටම් එක කියලා කියන්නේ දැන් චම්ලිට පුළුවන් නම් මගේ පෑඩ් එක ගන්න, මේ මේකෙ මට ගිහම මේකෙ ගිහිල්ලා මට කියන්න පුළුවන් මෙනු එකට ගිහිල්ලා other devices කියලා ගියොත් එහෙම මම මේ මොනාද මගේ devices වල open කරන් හිටියේ කියලා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මගේ Galaxy එකේ මම cPanel එකක් අරගෙන ඉඳලා තියෙනවා, මගේ Mac mini එකේ අරගෙන ඉඳලා තියෙනවා පේනවා, tech attach chat එකයි ඒ ටික මගේ මේ Mac එකේ අරගෙන හිටපියවා මෙතන පේනවා. ඉතින් ඒ වගේ මගේ history එකක් මට tag ගාලා, දැන් උදාහරණයක් ගත්තොත් desktop එකේ බල බල හිටිය එකක් බුද්ධික මට phone එකෙන් open කරන්න ඕන නම් ඒ විදිහට කරන්න පුළුවන්. phone එකේ බල බල හිටිය එක මට මේ ඕපන් කරන්න ඕන නම් මේ කම්පියුටරෙන් හරි ටැබ් එකෙන් හරි කරන්නත් පුළුවන්. ඊට අමතරව මගේ බුක් මාක්ස් හැම දෙයක්ම බුද්ධික සින්ක්‍රනයිස් වෙලා තමයි තියෙන්නේ. එතකොට මම මේක බුක් මාක් කරා කියලා අනිත් කම්පියුටර් එක ගිලායි බුක් මාක් එක දාන්න දෙයක් නැහැ මේ ගාන්ට තියෙනවා. ඉතින් ක්‍රෝම් දාගෙන නැත්තම් තමන්ගේ ෆෝන් එකට මේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට දාලා ට්‍රයි එකක් දීලා බලන්න කොච්චර හොඳයිද කියලා. කලින් මේ අර මුල රිලීසස් වල දිනන පොඩ්ඩක් හිර වෙන ගතියක් දැන් හරි දැන් හොඳටම තියෙනවා. මම දැන් මම කාලෙක ඉඳන් පාවිච්චි කරන්නේ මේ ක්‍රෝම් තමයි. මම දැන් අපි ඇප් කතා කරනවා නම් අර අර අපි ස්ක්‍රීන් ලොක් කරන ඇප් එකක් කියවනම් ගොඩක් ආ ඒක මම දැන් බුද්ධික රිවිව් කරමු නේද. දැන් කට්ටිය දන්නවද මේ අපි එක ඩෙමෝ එකක්ම පෙන්නමුක නේද. දැන් ගොඩක් අය දන්නවද මේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මේ මගේ Galaxy Nexus 1 එකේ තිබ්බ ප්‍රශ්නය තමයි පවර් බටන් එක වැඩ කරන්නේ නැතුව ගියා. ඒකට හේතුව තමයි අපි මේ පවර් බටන් එක බුද්ධික පුදුම වාර ගණන කොබනවා. මොකද ස්ක්‍රීන් එක ලොක් කරන්න අන්ලොක් කරන්න හැම දෙයකම. දැන් මෙහෙම ගත්තාම හරි කරදරයි. දැන් මේ එකක් තියෙනවා ස්ක්‍රීන් ඔන් ලයිට් නේද? ස්ක්‍රීන් ඔන් ලයිට් ඇප් එක දාගත්තාම ස්මාර්ට් ස්ක්‍රීන් ඔන්. ඔව් ස්මාර්ට් ස්ක්‍රීන් ඔන් ලයිට්. අපිට කරන්න තියෙන්නේ ෆෝන් එක උඩින් මෙහෙම අත ගෙනියන්න විතරයි. පේන්නේ නැති ටග් ගාලා ෆෝන් එක ඔන්නුන ආයෙ මෙහෙම ගෙනිච්චාම ෆෝන් එක ඔෆ් වෙනවා. වීඩියෝ බලන විට පේනවා ඉතින් ඔඩියෝ අහන අය හිතන්න මම බොරු කියන්නේ නැහැ කියලා. එහෙම උඩින් අත ගෙනියන්න විතරයි. මේක ඇත්තටම වැඩ කරන්නේ මේ හැම ෆෝන් එකකම තියෙනවා මේ Android විතරක් නෙවෙයි ගොඩක් ෆෝන් වල තියෙනවා මේ proximity sensor එක. මේ sensor එක තියෙන ඇත්තටම call එකක් ගන්න වෙලාවට අපි කන ගාවට අරන් ගියාම screen එක මේ මූණ වැදිලා ඔන් වෙන ප්‍රශ්න ඇති කරගන්න තමයි ගොඩක් වෙලාවට. ඉතින් ඒක පාවිච්චි කරලා මේ app එකෙන් screen එක unlock කරන්න පුළුවන්. ස්මාර්ට් ස්ක්‍රීන් ඔන් තමයි ඇප් එකේ නම. පොඩ්ඩක් මේක සෙටින්ග්ස් හදාගන්න, මේක ෆ්‍රී වර්ෂන් එක. දැන් මගේ ගත්තොත් එහෙම බුද්ධික මට 16639 වාරයක් මගේ පවර් බටන් එක ඔපන් එකකින් මාව වලක් කළා තියෙනවා. සෑහෙන දෙයක් ඒක නේද? සෑහෙන දෙයක්. ඉතින් මම දැන් ලෝ මේක බුද්ධික තමයි හොයාගෙන ආවේ. මේක සෙට් කරනකොට තමන්ට කියන්න පුළුවන් එකකට කරන්න එපා, දෙකකට කරන්න, ඒ වගේ කැමති විදිහට කරගත්තා. ගොඩක් අය මේක ඉන්ස්ටෝල් කරගත්තාම වැඩ කරන්නේ නැහැ කියලා හිතන එකක් තමයි බුද්ධික. මේකේ ඔප්ෂන්ස් දෙකක් තියෙනවා බුද්ධික සෙට් කරන්න. එකක් තමයි number of waves on screen. ඒ කියන්නේ කී පාරක් උඩින් අත ගෙනිච්චාමද මේක සාමාන්‍ය එකක් දාගන්න. මම නම් එකක් දාගෙන බුද්ධික දෙකක් නේද? බුද්ධික දෙකක් දාගෙන ඉන්නේ. ඊට පස්සේ තියෙනවා interval between waves. ඒ කියන්නේ එක wave එකක් ගිහලා අනිත් wave එක ගැන තප්පර කොච්චර මේ milliseconds කොච්චරද කියලා. සමහර අය මේක 50 වගේ දාගෙන ඉන්නවා. ඉතින් අපිට අත ගාලා ගිනියන වර flash වෙන්න ඕන. ඒ වගේ දෙකකින් ඉන්නේ සාමාන්‍ය අර වැඩ කරන්නේ නැහැ මොකද proximity sensor එක reset වෙන්නත් වෙලාවක් යනවා. වෙලාවක් යන සාමාන්‍ය මම නම් දැක්කේ හොඳම වැඩ කරන 800 තමයි. 800 900 වගේ. 800 900 වගේ දාගන්න. ඊට පස්සේ මතක ඇතුව මේක save and restart app කියන එක press කරන්න ඕනේ. එතකොට හරි ඊළඟට basic කියන option එකේ තියෙනවා මේක අත කරාම on එක විතරද අවශ්‍ය off එකක් අවශ්‍යද කියලා. ඒ දෙකම tick කරගන්න. ඊට පස්සේ save and restart එක දාන්න. මෙහෙම ගෙනිච්ච ගාන නිකන් අර magic කට්ටිය magic වෙන්නන්න පුළුවන් මෙන්න මේ වගේ. හැබැයි මම බුද්ධික දැක්කා අර සමහර Sony Ericsson මේ Xperia හැම range වල මේ proximity sensor එකට මෙහෙම අර අතුල්ලගෙන යන්න ඕනේ. ඒ අර මෝඩ ෆෝන් හින්දා. Galaxy එකක් ගත්තම මේ ප්‍රශ්නේ. මේකේ තියෙන අඩුපාඩුව තමයි චම්ලි ෆෝන් එක වෙන්නලා. මේකේ තියෙන එකම අඩුපාඩුව තමයි ෆෝන් එක ඔන් කරලා ඔෆ් කරාම ඇප් එක ආපහු ස්ටාර්ට් කරගන්න වෙනවා. මොකද මේ ෆ්‍රී වර්ෂන් එකේ ඩොලර් 4ක් දෙකද පේඩ් එක නේද? පේඩ් එක ගත්තොත් ඒක කරන්න ඕනේ නැහැ. පේමෙන්ට් දැන් පැය භාගයක ඉඳන් chat එකේ ආන ප්‍රශ්නයක්. ඒ නිසා කොල්ලගේ ප්‍රශ්නෙට උත්තර දෙමු. කාලින් ගාය මොන හරි වයර්ලස් network එකක් නැද්ද කිලෝමීටර් 10ක් විතර data යවන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්‍රී දෙන එකක්. TRC approval නැති එකක්. මේ ලංකාවෙන නැහ එක. ඒක නිසා ඒක කරන්න බෑ. කිලෝමීටර් 10ක් වැඩ කරන මයික්‍රෝවේව් ලින්ක් එකක් ඕනේ. මයික්‍රෝවේව් ලින්ක් එකක් ඔපරේට් කරන එක TRC ලයිසන්ස් එකක් අවශ්‍යයි. සහ මිලියන ගණනක මුදලක් අවශ්‍යයි මයික්‍රෝලින් ලින්ක් එක හයි කරගන්න. ඉතින් ඒක නිසා ප්‍රැක්ටිකලි තමන්ගේ ප්‍රොජෙනේටර් පාවිච්චි කරන දෙයක් නම් තේරුමක් නැත. නමුත් මේ ලෝකේ වර්ල්ඩ් රෙකෝඩ් එක තියෙන 60185ක්ද කොහෙද Wi-Fi. Wi-Fi available. හැබැයි line of sight ඕනේ කියන්නේ. තමන් ඉන්න තැන ඉඳන් ට්‍රාන්ස්මිට් කරන තැනට ඇහැයින් පේන්න ඕනේ. parabolic dish antenna දෙකක් පාවිච්චි කරලා සාමාන්‍යයෙන් කඩේ මිලදී ගන්න පුළුවන් wireless access point පාවිච්චි කරලා 60180 ගන්නක් මම මතක විදිහට ට්‍රාන්ස්මිට් කරලා දිනවා. wireless world record Wi-Fi world record කියලා සර්ච් කරා නම් හොයාගන්න පුළුවන්. ගොඩක් දුර යනකොට මේ ට්‍රාන්ස්ෆර් රේට් එක සෑහෙන අඩු වෙනවා. මේක ඩේටා ට්‍රාන්ස්ෆර් රේට් එක ගොඩක් අඩු වෙනවා. නමුත් බෑ කියලා දෙයක් නෑ. ඒකට ප්‍රැක්ටිකලි තේරුමක් තියෙනවාද කියලා මටත් මතකයි. මම පොඩි කාලේ කියලා කියන්නේ මගේ යාළුවා හිටියේ නුගේගොඩ, මම ඉන්නේ කැලේ. ඉතින් අපි දෙන්නට ඉස්සර ෆෝන් ගියලත් අපිට විශේෂයෙන් එහෙම ඒ දස්ලි ඉතින් ෆෝන් කියන්නේ හරි අමාරුනේ බුද්ධික. ඉතින් කෝල් ගන්න ඉතින් හරි අමාරු. ඒ දවසල අපි දෙන්නට තිබ ලොකු ප්‍රශ්නයක් තමයි මේ ට්‍රාන්ස්මීටර් දෙයක් දාලා අපි දෙන්නට කතා කරන්න හදාගන්න. ඉතින් අපිත් ඒ දවසල කේව දාලා හදලා අඩු ගන්න ගෙයින් එළියට බැලුම් යටි දෙකක් යනකම් වැඩ කරන්න හදාගන්න ඒ කාලේදී. ඉතින් ඒ වගේ ඒ කාලේදී අපිට කම්පියුටර් ඩේ කියලා එකක් තිබෙන දිද ওই ඩේටා ට්‍රාන්ස්මිට් කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් තිබුණා. ඊට පස්සේ ප්‍රශ්නයක් ආවා කම්පියුටර් එකක් හම්බුණාට පස්සේ ඉන්ටර්නෙට් ගන්න කොහොමද කියලා. මේ කාලේ අපි බැලුවා මේ මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කළා. මොකද මං ඉන්න තැනට බුද්ධික ටෙලිකොම් ලයින් එකක් තිබෙනවා මං හිටිය ගෙදරට. ටෙලිකොම් ලයින් එක කියන්නේ අපිට එක්ස්චේන්ජ් එකක් තිබෙනවා. හරි ටෙලිෆෝන් නැහැ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්න තිබා මේ මොබයිල් ෆෝන් එක දැසල GSM එකක් නැහැ බුද්ධික. මේ කියන්නේ ඇනලොග් ෆෝන් වලින් ඩේටා යවන්න පුළුවන්ද කියලා. කිලෝබයිට් 8ක වේගෙන් ඒ කාලේ යවන්න පුළුවන් කියලා හොය හොයිට ඒ කාලෙත් ඒ මොඩම් මාරගෙන ඉතින් ඒ කාලෙwidetilde ඒකත් ගැන හිතී සංකේතන මෙහෙට දෙයක් කරේ නැහැ. ඊට පස්සේ අන්තිමට මම හිතන්නේ ඉන්ටර්නෙට් පළවෙනිම ඩයල් අප් එකක් තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ ඩයලොග් ලා හඳුනා දුන්නේ ඒගොල්ලන්ගේ GPRS. ඒ කියන්නේ ඒ කාලේ. ඊට පස්සේ GPRS වලින් තමයි ගිහින් මේජර්ස් වාලා ෆයර්වෝල් දාගෙන ඒ කාලේ මට මතකයි මාර ගානක් කිලෝබයිට් එකකට chat කරන්න ඉඳලා පාවිච්චි කරේ. chat කරේ කාට් එකට කියලා ගන්න. ගාලේ chat එක ගහනවා මේ අර අපි පෙන්න බැප් එක දැම්මොත් බැටරි වහින්නේ නැද්ද කියලා. මගේ නම් එහෙම වෙනසක් දැකලා නැහැ. උදාහරණ ගත්තොත් ඇප්ලිකේෂන් යූසේජ් එක ගත්තොත් ලිස්ට් එකට එන්නේ නැහැ නේ පුද්දික. ඒක තියරිටිකලි ඉතින් පොඩ්ඩක් බැටරි වහින්නව නෑ. හැබැයි ඒක තේරෙන අපිට නිකන් සැලකිය යුතු මට්ටමක නම් තේරෙන්නේ නැහැ එහෙම. ඔව් මගේ ගත්තොත් එහෙම දැන් මේ වීඩියෝ බලන එකට නම් පෙනේ. පළවෙනි එක තියෙන ස්ක්‍රීන් එක, දෙවෙනි එක තියෙන ෆෝන් අයිඩල් එක, තුන්වෙනි එක තියෙන වොයිස් කෝල්, ඊළඟ එක සෙල් ස්ටෑන්ඩ්බයි, ඊළඟට ඇන්ඩ්‍රොයිඩ් OS එක, ඊට පස්සේ ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එක, ෆෝන් එක, ට්විටර් Wi-Fi මගේ ඊට පස්සේ මේ සර්විස් එක එක්චේන්ජ් සර්විස් එකක් තියෙනවා. ඒවට තමයි කියලා තියෙන. අර ලිස්ට් එකේ තර ටික නැහැ. හැබැයි පොඩි සැකයක් තියෙනවා. මේ ඇප්ලිකේෂන් එක වැටෙන්නේ මේ මේ ලිස්ට් එකේ පෙන්න පොයකටද කියලා. මොකද ප්‍රොක්සිමිටි සෙන්සර් එක පාවිච්චි වෙන නිසා. ඒක නිසා ඒක ගැන හරියටම කියන්නේ නැහැ. බැටරිය පාවිච්චි අඩු කරගන්න ඕන ස්ක්‍රීන් එක ගලවලා. මගේ 100%ක් පාවිච්චි කරලා තියෙන ස්ක්‍රීන් එක. ඒක බැටරිය පොඩ්ඩක් බැස්සත් මේ ඒක බලනකොට මොකද පවර් බටන් එක පරිස්සම් කරගන්න හම්බෙන්නේ නැහැ නේද? පවර් බටන් එකක් ගියෝ සෑහෙන්න වද විඳින්න ඕන ඕක eBay එකෙන් ගෙනහැලා දාලා මේ හදාගන්න අපහසු. ඔව්. ප්ලේමේට් තාමත් ප්‍රශ්න අහනවා. එයා අහනවා එතකොට දැන් මේ SLDLA SkyMax යූස් කරන්න මොනවද කියලා. WiMAX කියන ටෙක්නොලොජි. WiMAX සාමාන්‍ය කිලෝමීටර් 4ක් විතර පරිම පුළ. මම කියන්නේ පෞද්ගලිකව මෙහෙමයි කරන්න බෑ කියන එක නෙවෙයි. කියන්නේ පෞද්ගලික තමන්ගේ පාවිච්චියට මේ වගේ දෙයක් කරගන්න බෑ කියන එක මම කියන්නේ. මේ ගොඩක් අය මේක වැරදිලා ගන්නවා අර බෑග් ටෙක්නොලොජි දැන් කියන එක නෙමෙයි කියන්නේ. ඒක තමන්ට කරගන්න බෑ කියන එක. ඉන් ෆ්ලයිට් Wi-Fi වැඩ ගන්න හැටි කියන්නලු. ඌ. ඒ කියන්නේ ඉන් ෆ්ලයිට් Wi-Fi වැඩ ගන්න හැටි කියන්නේ කියලා කියන්නේ නම නැති එක්කනේ. ප්ලේන් එකේ යනකොට සමහර ලක්ෂරි ප්ලේන් වල ලංකාවේ ප්ලේන් වල නෙමෙයි සමහර දුර යන ප්ලේන් වල ප්ලේන් එක ඇතුලේ Wi-Fi පහසුකම් තියෙනවා. ඒක දෙන්නේ ඇත්තටම ලොකු මුදලකට දෙන්නේ. හැබැයි ඒක වැඩ කරනවා චන්ද්‍රිකා හරහා තමයි ඒගොල්ලෝ ඇත්තටම ඩේටා ගන්න. ඒ කියන්නේ සැටලයිට් හරහා ප්ලේන් එකෙන් සිග්නල් අරගෙන ඒක Wi-Fi හරහා ඇතුලේ උදාහරණ. ඒ විතරක් නෙමෙයි සමහර ෆ්ලයිට් වල මේ මොබයිල් ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මොබයිල් ෆෝන් එක කනෙක් වෙලා රෝමින් තියෙනවා නම් ඒගොල්ලන්ගේ නෙට්වර්ක් එකේ වැඩ කරනවා. ඒක වැඩ කරන්න මේ විදිහට ඒගොලන් ඇතුළ පොඩි ඇතුළ එක්ෂෙන්න්ජක් වගේ එකක් තියනවා. ඉතින් ඒ හර සිගනල් අරගෙන සැටලයිට් හර එලියට සැටලයිට් ටීවී තියෙන්නේ. උදාහරණය ගත්තොත් එහෙම කිං ෆිෂ වගේ ඔය ඉන්දියාවේ යාලා ඉන්න ගත්තම ඩිස්ටීවී පේනව එකති ඩිස්ටීවී සැටලයිට් එක සැටලයිට් එකෙන් අරගෙන තමයි දෙන්නේ. සරලව එච්චර අමාරුනේ. හවාවි මීඩියා පෑඩ් එක සමන් කියනවා මේ ඩයලොග් එක 69,000 63,000 නමසියන මට මේල් එකක් ආව 28 දෙනවා කියලා. මාකර එග්‍රීමන්ට් එකක් එක්ක යනවා දන්නේ මයික් ගැන ඉච්චර හොයලා බැලුවේ නැහැ. පොඩ්ඩක් ඒකලංග ඔෆර්ස් වලට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මේ ගැන ගාලේ මම දන්නේ අර ICS මම කියන්නේ අර පරණ එක එහෙමනම් අපි අදට හමරක් වගේ කියන්නේ. ඔව් එහෙනම් හැමෝටම සුබ සතිය. ඔව් ඒක මේ කට්ටිය පොඩ්ඩක් බලලා මේ කමෙන්ට් කරන්න. මොකද ගිය සතිය කියලා දීුණා මේ වැඩසටහන ගැන ඇහෙන දේවල් කියලා දීුණා. ඔව් මේ සතිය අදින් පොඩ්ඩක් වගේ වෙනස් කරා අපි. ඉතින් කියන්න මේ ඇත්තටම වෙලාදින් ටෙක් කතාවල ගොඩක් කලන්න මේක දියුණුවක් ඇත්ති. අපි මේකට හරිය ලැස්තියෙන් නැතින්න අටාමට දැන් බුද්ධික ප්‍රශ්න ටික බැලුවා කියලා ඇහුවේ. ඉතින් ඒකට සමා වෙන්න ඕනේ. ඒක අපි දකින්න අපේ ලොකු වරදක් කියලා අපි හැමදාම දැන් අවුරුදු 3ක් තිස්සේ නේද? තුනක් දාතරක් දැස්සේ මේක වෙනස් කරන්න හදනවා. මම හිතන්නේ වෙනසක් කියලා දෙයක් කරේ මේ වීඩියෝ එකක් පටන් ගත්ත එක විතරයි. මයික් ටිකක් හදාගත්තනේ. උපුල්ට මොන හරි විශේෂ දෙයක් කියන්න තියෙනවද? නැහැ, ඒ විශේෂ දෙයක් නැහැ. ලබන සතියේ අපි ආපහු හම්බෙලා අලුත් වැඩිය කතා කරමු. ඔව්. එහෙනම් උපුල්ටත් බොහොම ස්තුතියි මේ ගිය සතියේ සමා වෙන්න උන උපුල් ලෑස්තියි කියලාත් අපි මේල් එක දකින්න උපුල්ල සම්බන්ධ කරගන්න බැරි නැහැ. සහ අපේ ඉන්ටර්නෙට් සේවා ඔක්කොම අල ගෝණියක් කළා දිට. ඔව් ගිය සතියේ ඇත්තම අපි පටන් ගන්නකොට මේ පාවෙලා හිටියේ ගානට. ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැති වගේ ප්‍රශ්නයක් වෙලා. ඉතින් ඒකට එක පොඩි මිස් එකක් අපි දැක්කේ. අපිට වීඩියෝ කරන්න තිබ්බා ලයිව් වීඩියෝ නොකර අපිට වීඩියෝ රෙකෝඩ් කළා පස්සේ දාන්න තිබ්බා. ඒක මතක් වුණේ නැහැ. ඒක මතක් වුණේ නැහැ. මොකද එච්චරටම ඒ පාවෙලා හිටියේ. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම. අපි ලබන සතියේ හම්බ වෙමු. එහෙනම් චම්ලිටත් බොහොම ස්තුතියි අද ඇවිල්ලා මේ උත්සාහ කරාට. සහ අපේ චැට් රූම් එකේ කුණහරප කියනවා වේ කියලා අපිට ලැබුණ මැසේජ් වලට අපි ප්‍රතිකර්ම යොදලා තියෙනවා. මම හිතන්නේ අද හොඳ ළමයි වගේ කට්ටිය හිටියා. එහෙනම් චැට් ගෑයටත් බොහොම ස්තුතියි. මේ මොකද අපි හැමදාම චැට් ගෑය අපි හැමදාම වර්ණනා කරන්නේ බුද්ධික සමාල්ලාට අපි චැට් ගෑය කියනවෙන් දේවල් ඉගෙන ගන්නවා නේද? මොකද අපි දෙයක් දැන්න තියුණාම ඒගොල්ලෝ ටග් ගාලා හොයලා බලලා ලින්ක් ඉඳන් දානවා. ඉතින් එහෙනම් චැට් ගෑයටත් බොහොම ස්තුතියි. උපුල් එනං උපුල්ගේ ෆොටෝ එකක් මම දැම්මා. එනං සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ලබන සතිය හැමෝටම 140. ඔව් 140 නේද? 150 ට චුට්ටයි.